ගෞරවනීය ඇඹිලිපිටියේ ආනන්ද ඒ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ වගේම ගෞරවනීය මේනින් වහන්සේකින් අවසරයි. සර්දා බුද්ධ සම්පන්න පින්වතුනි, ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ මාගේ ගුරු ස්වාමීන් වහන්සේ. මම ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර තමයි පදිංචි වෙලා ඉන්නේ. 2009 වසරේ ඉඳලා මේ ධර්ම මාර්ගයේ යන්න මම උත්සාහ කරා. ජීවිතේ විශාල සිදුවීම් වලට මුහුණ දුන්නාට පසුව මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ගැන මොකක්ද කියලා තියෙන්නේ කියලා මට හොයන්න හරිම වමනාවක් ඇති වුණා. ඉතින් මගේ මෙහෙණියන් වහන්සේ මට රේණුකානේ හාමුදුරන්ගේ බෞද්ධයා කියන පොත ඕස්ට්‍රේලියාවට ගෙනත් දීලා බෝධි පූජා වලින් මම ධර්ම මාර්ගයට යොමු වුණා. ඒ දවස්වල මම හිතුවා මේ බෝධි වන්දනා වලින් දෙවි දේවතාවන්ගේ වන්දනා වලින් මට සහනයක් ලබා ගන්න පුළුවන් කියලා. බුද්ධ වන්දනා, ඒ බෝධි වන්දනා මම 2009 2010 කියන කාල සීමාල් වල ඉතාම දැඩිව කරගෙන ගියා. ඉන්පසුව 2011 2012 කියන වසරවලදී මම හරිම අහම්බෙන් දාර්ශනික ස්පිරිචුවල් ටීචර් කෙනෙක් වෙන මේ එකාටෝලේ කියන මහත්මයා මුණ ගැහුණා. ඉන්පසුව මම මේ එකාටෝලේ මහත්මයාගේ ගෝලෙක් වුණා. එතුමාගේ දර්ශනය බුදුදහමට සමීපයි කියන හැඟීමක් මගේ චින්තසංතානය තුල තිබුණා. නමුත් එතුමා සිවුරක් දරාගෙන නොසිටපු නිසා මා තුල යම් තරමකින් සැකයක් ගොඩ නැගුණා. ඉන්පසු මම ඒ 2011 2012 2013 කියන වසරවලදී එතුමා උගන්වපු ඒ සයිලන්ට් මෙඩිටේෂන් එක හොඳින් පුරුදු පුහුණු කරමින් සිටියා. එතනින් මේ බුදුරජාණන් වහන්සේ මට උගන්වපු මේ සැනසීම, මේ දුකින් මිදෙන తත්වය මට ලැබෙනවා කියන එක මට දවසින් දවස දැනෙන්න පටන් ගත්තා. එතකොට මා තුළ කිසිම සිතුවිල්ලක් එන්නේ නැති తත්වයට මගේ සිතපත් වෙන්න ගත්තා. මොහොත තුල රැඳී ඉන්න, ඒ කියන්නේ වර්තමානයේ සිත පවත්වා ගැනීම ඉතාම දක්ෂ ලෙස කරන්න මම පුරුදු පුහුණු වුණා. ඊට පසු 2014 අග වෙනකොට ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් වන ඒතිත්තගල්ලේ ස්වාමීන් වහන්සේ අභිධර්මය උගන්වුවා. ඉන්පසු මම අභිධර්මයේ උන්වහන්සේගෙන් ඉගෙන ගත්තා. අභිධර්මයේ ඉගෙන ගත්තාට අභිධර්මයේ තුලින් ඒක දැනුමක් විදිහට මම ජීවිතේට ලැබුවා. නමුත් ඊට වඩා යමක් මෙතන තියෙනවා කියන දේ මට නිතරම දැනෙන්න ගත්තා. ඒ අතරතුර කාලේ 2014 අග වෙනකොට අභිධර්මයේ සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන අවසන් කළා. 2015 උන්වහන්සේ ඕස්ට්‍රේලියාවට වැඩම කරා. ඊට පස්සේ තමයි අපේ මේ මහරහතන් වහන්සේ වැඩම කළේ. මම එහෙම කිව්වට වැරදි නැහැ. මගේ දැනුමේ හැටියට මම දකින්නේ උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් විදිහට. මොකද උන්වහන්සේ වැඩම කළ බව මගේ සහෝදරියන් මට කිව්වත් එහෙම කෙනෙක් ඕස්ට්‍රේලියාවට වැඩම කරා කියලා මම පිළිගත්තේ නැහැ. මොකද ඒ වෙනකොට මම දැනුමින් පෝෂිතයි. නමුත් මම ඒ කියන නිවන දැකලා නැහැ. ඒ කියන ධර්ම මාර්ගයේ සිත පුහුණු කරලා ඉවරයි. නමුත් එවැනි තත්ත්වයක් මම ඇස් දෙකෙන් දැකේ නෑ. කියන්නේ මම අත්විඳේ නෑ. නමුත් මුණවහන්සේගේ බණ අහන්න මාව මගේ සහෝදර ඉහෙලියේ අම්මා කෙනෙක් බලෙන් වගේ තමයි එක්කගෙන ගියේ. ඒතොර මුණවහන්සේ වැඩම කළා දවස් 10ක වැඩමුළුවකට, භාවනා වැඩමුළුවක් මාසයක් පුරාවට තිබුණා. ඒ වැඩමුළුවේදී, ඒ වැඩමුළුවට සහභාගී වෙන පළවෙනි දවසේදී මුණවහන්සේ ප්‍රකාශ කළා, මම රහත් භාවයේ ලබලත් නැහැ, මම අනාගාමි වෙලත් නැහැ, සකෘදාගාමිත් නැහැ, සෝවාන්ුත් නැහැ, හැබැයි පින්වතුනි මම පෘථග්ජනත් නෙවෙයි කියලා. ඒ වෙලාවේදී මගේ හදවත නිකන් එක පාටම ගැස්සිලා උඩ ගියා වගේ දැනුණා. ඒවලේ යම්කිසි පණිවිඩයක් අරන් ආව මහා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් කියලා ස්වභාව ධර්මයේ විසින් මට දැනුවා වගේ ගතියක් තිබුණා. ඊට පස්සේ තමයි මම වැඳ වැටිලා නමස්කාර කරලා ඒ ධර්මය හොඳින් සිතට ධාරණය කරගන්න ගත්තේ. ඊටාම මට ලේසි වුණා. මොකද ඒ වෙනකොට මං හොඳ අවකාශයක් සිතේ හදලා තිබුණා. ඒ සයිලන්ට් මෙඩිටේෂන් වලින් ඒකට ධර්මයේ අතින් කිව්වොත් චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන කොටසෙන් තමයි මම ධර්මය දැක්කේ. ඉන්පසුව මේ ස්වාමීන් වහන්සේ අපිව අරිට අතින් අල්ලගෙන වගේ ඒ මහා සාගරයට ගෙනිනවා. ඒ ගෙනිච්චා ඒ බුදුවරුන්ගේ නගරයට, ඒ රහතුන්ගේ නගරයට අපිව රැගෙන ගියා. ඒ රැගෙන ගිය අවස්ථාවල් වලදී 2015 නොවැම්බර් 24 වෙනිදා රාත්‍රී කාලයේ භාවනා වැඩමුළුවකදී මම ඒ බුදුන් වහන්සේගේ ධර්මයේ දැක නිවන් අවබෝධ කරගත්තා. ඒ අවස්ථාව මට කියාගත නොහැකි තත්වයක්. ඒක වචනෙන් විස්තර කරන්න බෑ පින්වතුනි. නමුත් ඒ වෙනකොට මොකක් හරි දෙයක් සිද්ධ වුණා කියන මට මුළු ශරීරයෙටම දැනුණා. ඒ ශක්තිය ඇත්තටම ඒ දැනිච්ච දේ දවස් සති දෙකක් පුරාවට මගේ ශරීරයේ තිබුණා. ඉන්පසු මම හරීම ඒක මට හිතාගන්න බෑ. ඊට පස්සේ මොකද මං සාමීන් වහන්සේට ඒක කිව්වේ ඒවලේ නෙමෙයි ඇත්තටම. උන්වහන්සේ ඉරිදා ප්‍රෝග්‍රෑම් එකකට ආපු වෙලාවේ තමයි මං ඒක ප්‍රකාශ කළේ. එතකොට හාමුදුරුවෝ මට කිව්වා ඔටුන්න දාගන්න කියලා. මං ඇත්තටම ඔටුන්න දාගත්තේ නෑ. ඔටුන්න අතේ අරගෙන හොරෙක් වගේ කාර් එකේ නැගලා ගෙදර ගියා. මොකද ඊට පිටිපස්සේ මට වඩා වයසින් වැඩි, ධර්මයේ ගොඩාක් කල් පුරුදු පුහුණු කරපු ඇත්තන් සිටපු නිසා මට කිසිම වමනාවක් උනේ නෑ ඒක කාටවත් කියාපාන්න. ඒ ගැන මම ජයගත්තා කියලා දඟලන්නවත් එහෙම මොකුත් කිසිම වමනාවක් මට ඇති වුණේ නෑ. මට ඒගොල්ලෝ ගැන ලොකු ගෞරවයක්, නිහතමානී ගෞරවයක් සහ ඒ වගේම ඉතාම ආදරයක් ඇති වුණා. මම මේගොල්ලන්ට මේක කවදා හරි කියලා දෙන්න ඕනේ. මේගොල්ලොත් මේක හොයන්න තමයි මේ මහන්සි වෙන්නේ කියන හැඟීමක් ඇති වෙලා මම ඒක සංගවගෙන මාස 3ක් කාලයක් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි ඒ වගේ කාලේ මම මේ ගැන ලොකු අධ්‍යයනයක් කරා. තනියම මේ මොකද්ද සිද්ධ වුනේ කියලා. මේක ඇඟෙන් යනවද? මට අර කලින් වගේ සිතුවිලි එනවද සිතට? මොකද්ද මේ හිස්භාවය? ඇයි මේ ඒ මොකද්ද කියලා මම තනියම අධ්‍යයනය කරා. ඒ කාලෙදී මගේ ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් වන බ්‍රිස්බේන් පන්සලේ වැඩවසනේ ඥානවීර මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ගෝලෙක්. උන්වහන්සේගෙන් කමටහන් ගන්න උන්වහන්සේ වැඩ හිටියේ නෑ. භාවනා වැඩමුළුවකට ගිහිල්ලා උන්වහන්සේ පැමිණ විගස මම ඉතාමත්ම සන්තෝෂෙන් දුවලා ගිහිල්ලා උන්වහන්සේට මේක පැවසුවා. උන්වහන්සේ මගෙන් ප්‍රශ්න අහලා උන්වහන්සේ ඉතාමත් සතුටටපත් වුණා. ඉන්පසු මේ මහරහතන් වහන්සේ ඕස්ට්‍රේලියාවට ගෙන්වන්න ඒ කටයුතු කර මගේ සහෝදර පිරිසට මම කෘතගුණ සැලකීමක් විදිහට දවල් ආහාරයක් ලෑස්ති කරලා මේ ධර්මයේ මට අවබෝධ වුණේ මෙහෙමයි, මේක චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් දකින්න පුළුවන්, ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානයේ පින්වතුනි, හැබැයි කායානුපස්සනා වේදනානුපස්සනාවෙන් විතරක් නෙමෙයි, මෙන්න මේ චිත්තානුපස්සනා ධම්මානුපස්සනාවෙන් මම ධර්මයේ දැක්කේ මෙහෙමයි කියලා ඒගොල්ලන්ට එදා දවස පැහැදිලි කරලා කියලා දුන්නා. වාසනාවකට ඒගොල්ලෝ චිත්තානුපස්සනාව වඩන අය. ඉතින් මට හරි ලේසි වුණා. ඒගොල්ලන්ට ඒක තව තවත් ඒ අවකාශය හදන්නේ කොහොමද? මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක, මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක දකින්න ඕගොල්ලෝ හොඳ අවකාශයක් හදලා තියෙන්න ඕනේ කියන එක මම ඒගොල්ලන්ට පැහැදිලි කළා. ඊට පස්සේ මම ඒකාටෝලි මහත්තයාගේ ඒ සැනසීමට මග කියන සිංහල පරිවර්තනය ලියපු මගේ සහෝදර වරියක්, ඇය විද්‍යා සයන්ටිස්ට් කෙනෙක්, ඇයව හමුවෙන්න ගිහිල්ලා ඒ පොත පරිහරණය කරලා ඒකින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා ඇයටද මගේ කෘතගුණ සැලකුවා. ඉන්පසුව මට නැවත ලංකාවට එන්න ඕනේ මේක මගේ මෑණියන්ට, මගේ සහෝදරියට කියලා දෙන්න. මේ මගේ කල්‍යාණ මිත්‍ර රහතන් වහන්සේව නැවත මුණ ගැහිලා උන්වහන්සේට මගේ කෘතගුණ නැවත වාරයක් පුද කරන්න ඕනේ කියන ඒ හැඟීම මට නිතර නිතර ඇති වෙන්න ගත්තා. ඉන්පසු තමයි මම නැවත ලංකාවට එන්න තීරණය කළේ. ඉතින් දැනට මට ජීවිතයේ හැම මොහොතකම ඒ යථාභූත ඥාණය තමන්ට මට පේනවා හැමතැනම හැම මොහොතකම. බලන්න පින්වතුනි, මේ ලංකාවට ආව වෙලාවේ ස්වභාව ධර්මය අපූර්ව පණිවිඩයක් කිව්වා. මොකද ස්වභාව ධර්මයට ආවනතු උනේ නැත්තම් මේ වගේ විසන අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒ தත්වෙන් ගැලවෙන්න ඉංග්‍රීසියෙන් කියනවා surrender to what it is කියලා. surrender to what it is. ඒ මොහොතට, ඒ ස්වභාව ධර්මයට අපි ආවනතු උනේ නැත්තම් මේ වගේ මීට වඩා විසනමල් ස්වභාව ධර්මයේ අරන් එන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ලංකාවේ බේරිලා තියෙන්නේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ රහතන් වහන්සේලා වැඩ සිටින නිසා මේ පුණ්‍ය භූමිය මේ තරමින්වත් බේරිලා තියෙනවා. එහෙම නැත්තම් මීට වඩා ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඉන සහෝදර පිරිසගෙන් පින්වත් පිරිසක් ඉන්නේ, ඔබ ස්වභාව ධර්මයට අයිති පිරිසක්. ඒ ස්වභාව ධර්මයට ඔබ අයිති වෙන්න යන මේ මාර්ගය තවදුරටත් තව තවත් ශක්තිමත් කරගෙන ඒ නිවන, බුදුන් දැක නිවන් දකින්න ඔබ සියලු දෙනාටද වාසනාව ශක්තිය ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ඔයත්න්ට තියෙන ගැටලු අහන්න එතකොට මියගේ මොනවා හරි දෙයක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලු ගොඩක් තියෙනයි නේ ඉන්නේ නේද හැමතිස්සම ඒවා. ඒවා හිතේ තියාගන්න නැතුව මතු කරලා අහන්න. එමය. චිත්තානුපස්සනාව කියන්නේ පින්වතුනි මම කරේ ඉතාම නිශ්ශබ්ද වෙලාවල් වලදී, උදේ 9ට වගේ බුද්ධ වන්දනාව කරාට පස්සේ ඒ බුද්ධ වන්දනා කරන ස්ථානයේ ඉඳගෙන අපට ඇහෙන ඒ සියලුම ශබ්දවල මම අවධානයෙන් ඇටෙන්ෂන් එකෙන් අහගෙන හිටියා. ඒ අහගෙන ඉන්නකොට තමන්ගේ සිතේ ඇතිවන සිතුවිලි තමන්ට තේරෙනවා සබ්සයිස් වෙනවා කියලා. සබ්සයිස් වෙනවා කියන්නේ යට යනවා කියලා. ඒවට ඉන්න අවකාශයක් නැහැ. මොකද තමන්ගේ ඒ ඒ වෙලාවේ මොහොත කියන ඒ වර්තමාන මොහොතේ ප්‍රසන්න මොමන්ට් එකේ තමන් ඒ මොහොතට ඒ ස්වභාව ධර්මයේ පවතින ඒ මොහොතට තමන් ඇතුළු වෙලා ඉන්න නිසා ඒ මමත්වයේ කියන කෙනා අරන් එන ඒ සිතුවිලි එන්න විදිහක් නැහැ. මොකද ඒ ශක්තිමත් ඒ මොහොතේ රැඳී සිටිනවා. ඉතින් චිත්තානුපස්සනාව කියන්නේ ඒ මොහොතේ ඇහෙන හැම සත්‍යයක්ම, විශේෂයෙන් ඒ කුරුළු හඬ, පාරේ වාහනයක් යනවනම් ඒ පාරේ වාහනේ යන හඬ ඉතාම අවධානයෙන් අහගෙන ඉන්නකොට තමන්ගේ සිතුවිලි සබ්සයිස් වෙනවා. සිතුවිලි වලට එන්න විදියක් නැහැ. එතකොට තමන්ට තේරෙනවා මෙතන ඩුවැලිටි එකක් තියෙනවා. සිතුවිලි එන ස්වභාවය තමන්ට හොඳින් පේනවා. ඒක තමයි සසර සංසාරයේ ඊට යටින් නිහඬතාවයක් පවතිනවායි කියලා. ඒ තමයි තමන්ගේ ස්වභාවික තත්වය. එතකොට තමන්ට තේරෙනවා අර අසාභාවිකව සිතුවිලි ගෙනෙන ස්වභාවයත් මේ ස්වභාවික තත්වයත් අතර වෙනස තමන්ට හොඳින් වැටහෙනවා. ඒ වැටහීම ගත්තාම පින්වතුනි හරිම ලේසි මේ චිත්තානුපස්සනාවේ ඉදිරියට යන්න. එතකොට ඕනෑම වෙලාවක ඕනෑම තැනක තමන්ට තේරෙනවා මේ සිතුවිලි තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මෙයා තමයි මාව සසරට බඳින්නේ. මෙයා ගැන හොඳ අවධානකින් මම ඉන්නවා නම් මෙයා කොහේ වෙලාවේද මට මේ සිතුවිලි ගේන්නේ කියලා අවධානෙන් ඉන්නකොට පින්වතුනි එයා එන්න බය වෙනවා. ඒ අවධානෙන් ඉන්න ස්වභාවයට මගේ ආමතුරුව මට කිව්වා බුද්ධ ස්වභාවය කියලා. බුද්ධ ස්වභාවය. ඒ බුද්ධ ස්වභාවය අඳුරගත්තාම ඔබට පේනවා මාර් ස්වභාවය. මාර් ස්වභාවය තමයි සිතුවිලි. ඒ සිතුවිලි එනක අල්ලගන්න බින්වතුනි හරි ලේසි. හැමතිස්සෙම අර නිශ්චලත්වයට කන් දෙන්න. නිශ්චලත්වයට කන් දෙන්න. එතකොට නිශ්චලත්වයට කන් දෙනකොට ඔබගේ ഘോഷාව, සිතේ නැගෙන ഘോഷාව ටික ටික සමනය වෙලා යනවා. ඒක තමයි චිත්තානුපස්සනාව. ඒක තමයි බුදුහාමුදුරන්ගේ චිත්තානුපස්සනාව. ඒක තේරුම් ගන්න පින්වතුනි මම ඒක අල්ලගත්තේ ඇත්තටම එකාටෝලි මහත්තයාගෙන්. එතුමා තමයි මේ දර්ශනය මෙතරම් පැහැදිලිව ඒ කාලේ කිව්වේ. ඊට පස්සේ ඒහා සමානම සිංහල භාෂාවෙන් දැනට ලංකාවේ ඉන්න එකම හාමුදුරු කිසිම ගුරු මුෂ්ටියක් නැතුව මේක කතා කරන මේ ආනන්ද ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ ඔබ සියලු දෙනාටම ලැබිච්ච මහා වටිනා මැණිකක්. මොකද මොනවාන්සේ ඕස්ට්‍රේලියාව, ඒ යුරෝප රටවල බොහෝ දෙනා මොනවාන්සේගේ වටිනාකම තේරුම් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා මේ චිත්තානුපස්සනාව පුරුදු කරන එක තමයි මම හිතන්නේ මේ නිවරට යන ලේසිම පහසුම ක්‍රමය. එතනින් විශාල ප්‍රඥාවක් අවදි වෙනවා. මොකද සිත අල්ලගන්න පහසු වෙන්න පුළුවන් ඒ නිශ්චලත්වයට නිශ්චලත්වයටපත් වුනහම. එහෙමයි. දැනුම කියන දේ අවශ්‍යයි පින්වතුනි. ඒක අවශ්‍යයි දැනුම අපිට බුද්ධාගම ගැන මොකක්ද මේ දර්ශනය කියලා ඉගෙන ගන්න. ඊට පස්සේ බුදුන් වහන්සේ කිව්වා වගේ අපිට ඒක පැත්තකින් තියලා අපිව අවදි කරගන්න නම් ඒ ස්වභාව ධර්මයට යන්න නම් දැනුම පැත්තකින් තියන්න ඕනේ. ඒ දැනුම පැත්තකින් තියලා ඊට වඩා විශාල ශක්තිමත් තැනක් අවදි කරගන්න හැමතිස්සෙම ඒ නිශ්චලත්වයේ, ඒ කියන්නේ සයිලන්ට් මෙඩිටේෂන් එක මම දිනකට උදේ වරුවේ පැය දෙකයි, හවස් කාලයේ පැය දෙකයි, දවල් කාලයේ පැයක්, ඒ වගේ ඉතාම කැපකිරීමක් ඇතුව මේක කරගෙන යනකොට මට තේරුණා හරීම සැහැල්ලුවක් දැනින්න ගත්තා. මට එතකොට මේ සසර කියන්නේ මොකක්ද කියන එක තේරුණා. ඊට පස්සේ මට තේරුණා සසර දිගෑරනවා චිත්‍රපටියක් වගේ. දවසින් දවස day by day මං හදාගත්ත ලෝකේ දිගෑරනවායි කියලා මට තේනවා, දැනුත් පේනවා. ඉතින් ඒකම තමයි ඒ කැපකිරීම අවධානය කරන්න ඕනේ දෙයක් වින්වතුනි. තමන් වෙලාවක් ලෑස්ති කරගෙන උදේ හරි හවස හරි ඒක ඉතාම දැඩිව කර යුතු දෙයක්. එතකොට තමන්ට ඒ අවකාශයේ ගොඩ නැගෙනවා to transformation to happen. ඒ කියන්නේ නිවන දකින්න තමන් හොඳ අවකාශයක් මේ ශරීරයේ ගොඩ නගලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ සිතුවිලි වලින් තමයි මේ ශරීරය හැම තැනම ජරා වෙලා තියෙන. ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහ කියන සිතුවිලි වලින් ශරීරේ පුරාම ජරා වෙලා ඒ සිතුවිලි අරගෙන ඉන්න බැරි වෙන්න තමන් අවකාශයක් ගොඩ නගනවා. ඒ කියන්නේ ස්වභාවිකත්වයටපත් වෙනවා. ස්වභාවිකත්වයටපත් වෙනකොට මායя පලා යනවා පිටුතුනි. එතකොට මේ බුද්ධ ස්වභාවය තමයි තමන් ඉන්නේ. එහෙමයි. ආයි කියන මේ මෙනු මට පස්සේ කාලේ එහෙමයි. එහෙමයි. හරි. ඔබතුමිය ඒ මාර්ගයේ ආසන්නෙටම ගිහිල්ලා ওই தත්ත්වේ මටත් තිබුණා. 2015 මං හිතුවා මම සෝවාන් කියලා. මොකද සිතුවිලි එන්නේ නැහැ. ඔව් මමත්වේ දැනෙන්නේ නැහැ. අපි එතනදී පරිස්සම් වෙන්න ඕනේ. මායя ඒ මාර ස්වභාවය අපිව ටෙස්ට් කරනවා. මෙයා මේ ස්වභාව ධර්මයෙන් ඇත්තටම ගොඩ යන්නද හදන්නේ, එහෙම නැත්නම් මෙයා බොරුවක්ද කරන්නේ කියලා අපිව පරීක්ෂා කරනවා. ඒ වෙලාවට අවධානය වැඩි වෙන්න ඕනේ. අවධානය වැඩි වෙන්න ඕනේ. ඒ ගොඩනගාගත්ත తත්වය මටත් ඔබතුමිය කිව්වා වගේ කලකිරුණු ස්වභාවයන් ඇති වෙන්න ගත්තා. දැන් තමයි මට තේරෙන්නේ මේ ස්වභාවයට ලං වෙනකොට මායя එයාට දාන්න තියෙන සියලුම සෙල්ලම් දානවා. මේ මාර ස්වභාවය කැළඹෙනවා. ඒ කියන්නේ මෙයා දැන් සසරෙන් ගැලවෙන්න යන්නේ කියලා. මොකද දැන් අපි ආපු සංසාරයේ දිගයි නිපින්වතුනි. එතකොට එයා දාන්න තියෙන හැම ශිල්පයක්ම දාලා අපේ ඒ අවධානය කඩන්න හදනවා. ඒ දැඩිව ඇටෙන්ෂන් එක, ඒ ස්වභාව ධර්මයත් එක්ක ඉන්න ඒ ස්වභාවික తত্ত্বය විනාශ කරන්න එයා පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ අවස්ථාව මමත් ඔබතුමිය වගේම මුහුණ දුන්නා. කලකිරීම ඇති වෙච්ච වෙලාවල් තියෙනවා. ඒ වෙලාවල් වලට ඔබතුමියට මම දෙන අවවාදය තමයි, ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ surrender to the what it is කියලා. ඒ කියන්නේ ඒ ස්වභාවයට ඔබතුමිය බොහොම අවධානයෙන් හිස නමන්න. ඔබතුමියට කලකිරීම ස්වභාවයක් තියෙනවා නම් ඒ කලකිරීම ස්වභාවය බාර ගන්න. ඒ බාර අරගන්නේ ඔබතුමිය අවධානයෙන්. ඒ අවධානයෙන් බාර ගන්නකොට ඔබතුමියට තේරෙනවා නිින්දක් නිදාගෙන නැගිටිනකොට ඒ කලකිරීම ස්වභාවය නැතුව ගිහිල්ලා නැවත යථා තත්ත්වයට පත් වෙනවා කියලා. ඒ කියන්නේ ආයේ ට්‍රැක් එකට වැටෙනවායි කියලා. මේක පින්වතුනි ඕවර්නයිට් එක රාත්‍රියකින් ලබා ගන්න පුළුවන් තත්වයක් නෙමෙයි. සිත පුහුණු කරගෙන යන දහමක්, කාලාන්තරයක් එක ප්‍රතිපත්තියක් වඩලා ඒ හරියට වෙස් නැට්ටුවේ වෙස් ඇඳුමක් නැටලා නටලා නටලා නටලා ලොකු වන්නමක් ගහන්න රැස්ති වෙනවා වගේ ඒ සසරෙන් පණින්න අවස්ථාව උදා කරගන්න විශාල කැපකිරීම කරන්න වෙනවා. ওই වගේ සියලු දේ පා වෙනවා. දරුව මහත්තයා මොකකින්වත් සතුට වෙන්නේ නැති අවස්ථාවල් උදා වෙනවා. ඒ අවස්ථාවල් දිහා බොහොම සංයමයෙන් උපේක්ෂාවෙන් බලන්න ශක්තියක් තමා තුළ ගොඩනගා ගන්න ඕනේ. මොකද කාටවත් කියන්න බෑ. තමන්ම ගොඩනගාගෙන යන ශක්තියක්. තමන් මේ ශක්තිය ගොඩනගාගෙන මේ ගමන යනකොට මහා මේ කණුවක් වගේ, ඒකට කියන්නේ පිළ එකක් වගේ තමන් ශක්තිමත් වෙනවා. මේක එතකොට තමන්ට තේරෙනවා අර තමන්ට කරදර කරපු මේ මහා ශක්තිය දැන් නිකන් හැංගිලා වගේ ගතියක් තියෙනවා සමහර දවස්වලට. දැන් ඔබතුමිය ඒ අහපු ප්‍රශ්නෙට මට දෙන්න පුළුවන් එකම විසඳුම තමයි ඔබතුමිය බොහොම ඉවසීමෙන්, මොකද ඒ මාර ස්වභාවය අපිට කොයිම විදියකින්වත් දමනය කරන්න බෑ. මෙතන ඉවසීම තියෙන්න ඕනේ බොහොම තදින්. හරියට හොරෙන් මීවදයක් කඩනවා වගේ ඉවසීමෙන් තමයි යාව පාලනය කරන්න ඕනේ. යාව නිදාගත්ත වෙලාවට අවධානය නැවත වැඩි කරන්න. එයා කලබල වෙච්ච වෙලාවට ඒ කලබල ස්වභාවය පිළිගන්න. එතකොට ඔබතුමියගේ ඒ ප්‍රශ්නේ निराකරණය වෙනවා. කාලයත් සමග ස්වභාව ධර්මයත් සමග ඒක निराකරණය කරගන්න අවස්ථාව ඔබතුමියට spontaneously, ඒ කියන්නේ අස්වභාවිකවම ලැබෙනවා. එහෙමයි. ධම්මානුපස්සනා එහෙමයි. දැන් ඔබ සියලු දෙනා ඒ අවකාශය ගොඩනගා ගත්තට පස්සේ, ඒ කියන්නේ සයිලන්ට් මෙඩිටේෂන් එකෙන් තමා තුළ ඒ හිස් අවකාශය ගොඩනගා ගත්තට පසුව මේ මහත්මයා අහපු කොහොමද ධම්මානුපස්සනාව මේකට දාන්නේ කියලා. ඒක පින්වතුනි හරිම ලේසි. බුදුරජාණන් වහන්සේ එකම දෙයක් කියන ලෝකෙට පහළ වුණේ, ඒක තමයි දුක, අනිත්‍ය, අනාත්ම කියන ටික. ඒක ඕගොල්ලෝ තේරුම් අරගන්නවා. මේ ධර්ම මාර්ගයේ යනකොට දුකක් කියන්නේ මොකද්ද, මේ දුකයි අනිත්‍යයි අනාත්මයි කියන්නේ කියන තුන ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. මම කරේ ඒ අවකාශයේ ගොඩනගලා, ඒ කියන්නේ හිස් බව තුල රැඳී සිටිනකොට මේ මොහොත දුක්සහගත වෙන්නේ කොහොමද, මේ මොහොත අනිත්‍ය වෙන්නේ කොහොමද, මේ මොහොත අනාත්ම වෙන්නේ කොහොමද කියන ඒ ධර්මතාවය ධම්මානුපස්සනාව කියන දේ මම එතෙන්ට ඇතුල් කළා පින්වතුනි. ඒක තමයි සීක්‍රට් එක. ඒක තමයි රහස. ඒ සීක්‍රට් ඔයිල් එක ඒකට දාන්න ඕනේ. ඒ අවකාශයට දමදම ශක්තිමත් කරනකොට ඒ සසරට බඳින ස්වභාවය ඔබේ ඈත් වෙනවා. ඒ කියන්නේ ඔබ මේ මොහොතට බැඳිලා නැහැ. මේ මොහොතත් නැති වෙලා යනවා. ඒ ස්වභාවය ධම්මානුපස්සනාව මම ඉගෙනගත්තේ එකම සූත්‍රයයි පාවිච්චි කරේ. ඒ තමයි බද්දේ කරත්ත සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ අතීතන්නාවගාමීය නප්පටිකන්තේ අනාගතං පච්චුප්පන්නාච යෝ ධම්මා තත්ත විපස්සති. ඒ ආශ්චර්යමත් ධර්මය මම ඒ ආශ්චර්යමත් සූත්‍රය ඇහුවේ 2009 වසරේ දමජීව ඒ මහරහතන් වහන්සේ බ්‍රිස්බේන් නුවරදී කරපු භාවනා වැඩමුළුකදී එක කියපු සූත්‍රයක්. ඒ සූත්‍රය මගේ චිත්තසංතානයට තදින් වැදුණා. මම හිතුවා මේක ප්‍රමාණවත් මේ කියන ධම දැනගන්න. මම වෙන මොකක්වත් සූත්‍ර දන්නේ නැහැ පින්වතුනි. ඕක විතරමයි මම දන්නේ. මොකද දැන් මේ මහත්මයා හාවු විදිහට ධම්මානුපස්සනාව අතීතය ගෙවිත් ගිහින් අනාගතය පැමිණ නැහැ. ඒක අවබෝධ කරගන්න පුළුවන් කෙනා මේ මොහොත ගෙවිලා අතීතයටම ගෙවි යනවායි කියන ඒ මොහොත අවබෝධ කර ඒක දකින්න පුළුවන් වෙච්ච කෙනා මේ නිවන දකින්නවා කියන දේ බුදු මුවින්ම ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් එතකොට ඒ සීක්‍රට් ඔයිල් එක අර අවකාශයේ රැඳී සිටිනකොට දාන්න ඕනේ. තේරුණාද? ඒක දාන්න ඕනේ. කියන්නේ අවකාශයේ ගොඩනගන්න ඕනේ සයිලන්ට් මෙඩිටේෂන් එකෙන් සිතුවිලි දමණය කරන්න ඕනේ. ඔව්, නීවරණ යටපත් වෙනවා. එතකොට ඒ මොහොතේදී හිස් බවක් දැනෙනවා. ඒ හිස් බවදී ඒ මේ මොහොතත් ගෙවිලා යනවා. දුක් දුක් බලන්න, මේ අපි දැන් කවුරු හරි අපේ ආදරණීය අයත් එක්ක හිටියොත් දුක් දුකයි ඒක, ඒක ගෙවිලා යන එක. ඊට පස්සේ අනිත්‍යයි මේ බලන්න, අපිට අනිත්‍ය වෙලා යනවා, හැමදේම ගෙවි යනවා. අනාත්මයි, අපිට ඕන හැටියට තියාගන්න බෑ, මට ඕන හැටියට පවත්වන්න බෑ කියන ධර්මතාවය. ඒක තමයි ධම්මානුපස්සනාව. ඒක තමයි ධම්මානුපස්සනාව. ඒක ඒ අවකාශය තුල දාන්න ඕනේ. ඊට කලින් තමන් අවකාශය හදන්න ඕනේ ඊටාම ශක්තිමත්ව. ඊට පස්සේ තමයි ධම්මානුපස්සනාව ඊට ඇතුල් කරන්නේ. එහෙමයි. ඉතින් මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ සාමින වහන්සේ හරියට අතින් අල්ලගෙන ඒ නිවන් පුරේට එක්කන් ගියා. ඒ අවකාශය ඔබ හදලා තියෙන්න ඕනේ. මේ සාමින වහන්සේ නිවන් පුරේට ඔබ අතින් අල්ලගෙන එක්කන් යනකොට, ඒ රහතුන්ගේ නගරයට, ඒ බුදුවරුන්ගේ නගරයට එක්කන් යනකොට ඔබට ඒක දකින්න ඔබ හොඳ අවකාශයක් හදලා තියෙන්න ඕනේ කියලයි මම කියන්නේ. ඒක හදන එකම භාවනාව මම ඉගෙන ගත්ත ඒ සයිලන්ට් මෙඩිටේෂන් එක, චිත්තානුපස්සනා. ඒක තමයි මම ඉගෙන ගත්ත ක්‍රමය. ඒ සතර සතිපට්ඨානේ ක්‍රම හතරක් තියෙනවා. කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මම කායනුපස්සනා, වේදනානුපස්සනා වැඩුවේ නෑ පින්වතුනි. ඒ නිසා මම දැක්කේ නැහැ සතර මහා ධාතුන් කැඩිලා යන ස්වභාවයක්. ඉතින් ඔබ මෙතනදී වටහා ගන්න ඕනේ, සමහරු සතර මහා ධාතුන් කැඩිලා ගිහිල්ලා ඒ මමත්වයේ ගිලිහි නිවන දකිනවා. මම දැක්කේ චිත්තානුපස්සනාවෙන් මගේ සිත ඒ නිශ්චලත්වයටපත් වෙලා ඒ මොහොතේ රැඳී සිටිනකොට ආනන්තරික මොකක්ද ඒක මට මතක නෑ පාලියෙන්. ඒ මොහොත කියන தත්වයේ මොහොත කියන தත්වයේ රැඳී සිටිනකොට එක පාරටම ඒ ධර්මයේ දැක මම දැක්කා ඒ සිතුවිලි ඒ ශක්තියක් වගේ ඒ හැමතිස්සෙම ඇති වෙන සිතුවිලි එන්ටිටි එකක් අතුරුදහන් වෙලා යනවා කියලා. එතන කෙනෙක් නැහැ පින්වතුනි. ඒක කෙනෙක් නැහැ. මේ මම කියලා ඇතුලේ දාගෙන හිටපු පුද්ගලෙක් ඉන්නවා වගේ ස්වභාවයක් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා. එහෙම දෙයක් නැහැ. මේ නිකන් සිතුවිලි වගේක් හොල්මන් කරමින් ඉන්නේ ඇතුලේ. ඉතින් අර භාවනාව හොඳින් වඩනකොට ඒ අවකාශයේ හැදෙනකොට ඒ නිවන දකින මොහොතේදී, ඒ ශූන්‍යතාවයේ දකින මොහොතේදී ඒ එකම තමන්ගේ ඒ එන්ටිටි එක නැති වෙලා යන ස්වභාවයක් තමන්ට තේරෙනවා. එතකොට ඒ ඇති වෙන විශාල අවකාශය මට හිතා ගන්නවත් ඒක වචනින් කියන්න බෑ. ඒ අමා සිසිලස මමත් වින්දා. ඒක දින 14ක්ම මගේ ඇඟ පුරාවට තිබුණා. ඉතින් මට එවලේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි කියා ගන්න බැරි ආදරයක්, කියා ගන්න බැරි ගෞරවයක්. මොකද මේ මට තේරුණා අර පටාචාරා නිර්වස්ත්‍රයෙන් ආපු වෙලාවේ ඒ බුද්ධ ශක්තිය එයාට මොනතරම් මෙයා වෙන්න ඇද්ද ඒ නිවන දකින්න. ඒ වගේ මංගුලිමාලා ඒගොල්ලන්ටත් ඒ හැම දෙයක්ම මට තේරෙන්න ගත්තා කොහොමද මේක වුණේ කියලා. ඉතින් මේක හරිම ලේසි වින්වතුනි. එකම දෙයයි තියෙන්න ඕනේ, තමන් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. මොකක්ද මම කරන්න ඕනේ කියලා අඳුරගන්න, ඇත්තටම නිවන් දකින්න ඕන නම්, ඇත්තටම සසරෙන් ගැලවෙන්න ඕන නම්, අවංකවම මේ සම්ප්‍රදායික ක්‍රමයට බුදුන් වැඳ වැඳ ඉඳලා හරියන්නේ නැන්නේ පින්වතුනි. එතනින් නම් කවදාවත් නිවන දකින්න හම්බ වෙන්නේ. මගේ මෑණියන් බොහොම සම්ප්‍රදායික කාන්තාවක්. ඇයට ඇයයි මායි අතරේ සමහර වෙලාවට ඒ අදහස් වලදී ගැටෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේක තේරුම් කරලා දෙන්න, ඒකයි පටිසෝධගාමී කියන්නේ. පටිසෝධගාමී මාර්ගයක්, සම්ප්‍රදායෙන් අනිත් පැත්තට යන මාර්ගයක්, නිහඬව යන ගමනක්. නිහඬව පස්සට වෙලා බලාගෙන ඉඳලා තමයි මේ හැම දෙයක්ම ගොඩනගා ගන්න ඕනේ Taman තුල. ඉතින් ඔබ සියලු දෙනාම ප්‍රඥාවන්තයින් විය යුතුයි, නැතිනම් මේ හෝල් එකේ ඉන්න විදිහක් නැහැ. අවසාන මනුෂ්‍යාත්මය විය යුතුයි. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබට ඒ ශක්තිය යම් තරමකින්වත් දැන් ගොඩ නැගී ඇති කියලා. අවබෝධ වෙන්නේ නෑනේ වත්තන් දුස සමහර අයට. ඉතින් අපිත් බණ අහනවා, ඇයි අපිට අවබෝධ වෙන්නේ නැත්තේ කියලා අහලා බලන්න. අවබෝධ වෙන්නේ නැත්තේ පින්වතුනි, එතන වරදක් තියෙනවා. හරියට කරා නම් අවබෝධ වෙනවා වෙනවමයි. ඒකේ කතා දෙකක් නෑ. ඒ මොකද මං දැන් අත්දැකීමෙන්ම දන්නවා මං කළේ මොකක්ද කියන එක. මං බොරුවට පන්සල් යන කෙනෙක් නෙමෙයි පින්වතුනි. අවංකවම මේ මාර්ගයට බැස්ස කෙනෙක්. මං අවුරුදු 10ක් පෞද්ගලික ආයතනයක රැකියාව කළා. ඉන්පසුව මං එකෙන් අයින් වුණාට පස්සේ ව්‍යාපාරයක් කරන්න ගිහිල්ලා මගේ ධනෙ ගොඩක් නැති වුණා. ඊට පස්සේ මට ජීවිතය ගැන ලොකු කලකිරීමක් ඇති වෙච්ච අවස්ථාවල තමයි මම මේ ධර්මයට යොමු වුණේ. ඉන්පසුව අද වෙනතුරු මා රැකියා ආවත් ඒ රැකියා මට ගැළපෙන විදියට තිබුණ නැති නිසා මා රැකියාවල් කළේ නැහැ. මට කන්න බොන්න ධනෙ තියෙනවා. ඉතින් මට ඕනේ වුණා ගෙදර ඉඳලා මේ ධර්මය ඉගෙන ගන්න, තනියම ඉගෙන ගන්න. ඉතින් මම ඒක තමයි මේ වෙනකන් කරේ. 2010 තමයි මම ඒ ආයතනින් අයින් වුණේ. 2010 ඉඳලා 2016 වෙනකම්ම මම මේ ධර්ම මාර්ගයේ පින්වතුනි හොඳින් අත්දිනේ කරා. හැබැයි මම ඔය එක එක හාමුදුරුවරු පස්සේ ගියේ නැහැ. මේ අපේ ඇඹිලිපිටිය ආනන්ද හාමුදුරුව තමයි මම මේ භාවනාව පුරුදු කරපු හාමුදුරු. ඕස්ට්‍රේලියාවට මොනවහන්සේට කලින් බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩම කළා. නමුත් මං ඒ හැම කෙනෙක්ගේම පස්සේ ගියේ නැහැ. මොකද මට තේරුණා මේ රහසක් තියෙනවා. මේ රහස කවුද දන්නේ? ඒ රහස කියන කෙනා මෙයා නෙමෙයි කියලා මට තේරෙනවා. එහෙම තත්වයක් මට ස්වභාවයෙන්ම තිබුණා. නමුත් ඒක පින්වතුනි ඕගොල්ලන්ට ඇත්තටම නිවන් දකින්න ඕනේ නම් ඒ නිවන මේ දැන් ඔබ ළඟයි. මේ දැන් ඔය ඉඳගෙන ඉන්න මේ අවස්ථාවේ ඔබ ළඟ නිවන තියෙනවා. ඒක ඔබට තේරෙන්නේ නැහැ. ඔබ නිවන උඩින් ඇවිදගෙන පන්සලට එනවා. නිවන උඩ ඉඳගෙන ඉන්නවා. ඔබට ඒක පේන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ඒ දැනෙන්නේ නැත්තේ අර ලෝභ දේශ මොහ ඒ කෙලෙස් වලට චිත්තසංතානිය වැහිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ හරියට නිකන් ලිඳක් කිහින්නා වගේ ඒ ලිඳ හිස් කරන්න යන්නේ නැහැ. මොකද හිස් කරන්න ගියොත් සසරේ ඒ හැම දෙයක්ම හිස් කරන්න අපිට ආයුෂත් මදි වෙයි. තියෙන බව දැනගෙන ඒ වයෙම්මම නිදි කරවලා නිද්‍රාවටපත් කරන ස්වභාවයක් ඒ රහස දැනගන්න ඕනේ. ඒ රහස ඔබලාට මේ ස්වාමීන් වහන්සේ කියලා දෙනවා. ඒ රහස දැනගත්තාම ඒ රහස පුරුදු පුහුණු කරන්න ඕනේ පින්වතුනි ගෙදරදී. ඒ ස්වභාවිකත්වයටපත් වෙන එක ස්වාමීන් වහන්සේ නිතර නිතර කියනවා. ඒ ස්වභාවිකත්වයටපත් වෙච්ච තරමට ඔබට ප්‍රශ්න නැහැ පින්වතුනි. කිසිම ප්‍රශ්නයක් නැහැ. කර්මානුරූපව ඔබට තේරෙනවා මොකක් හරි දෙයක් මුහුණ දෙන්න සිද්ධ වුණොත් කර්මේ කර්මඵලය ගැන ඔබ දන්න නිසා මෙන්න මම කර්මානුරූපව මේකට මුහුණ දෙන්න සිද්ධ වුණායි කියලා ඒකට සරෙන්ඩර් වෙනවා, ඒකට යටත් වෙනවා. ඒ තුලින් නැවත නැවත කර්ම හදන්න සකස් කරන්නේ නැහැ. අනේ ඒ ස්වභාවය තේරුම් ගන්න ඔබ මේ සාමිනවහන්සේ කියන ඒ භාවනාව හොඳින් පුරුදු පුහුණු කරන්න ඕනේ. නැත්තම් ඔබට නිවන දකින්නේ නැහැ. මරණාසන්න මොහොතේදී හරි නිවන දකින්න ඒක පුරුදු පුහුණු කරාම තමයි පුළුවන්. නැත්තම් අර මාර ස්වභාවයේ අති උත්සන්න වෙලාව මරණාසන්න වෙලාවේදී එන්න පුළුවන්. නැවත සසරට aran යන්න. නැවත විඥානයක් හදා විඥානයක් තුළට දාන්න. ඉතින් ඒ නිසා මේ ස්වභාවිකත්වයට පත් වෙනවයි කියන එක හරිම ලේසි දෙයක් පින්වතුනි. හරිම ලේසි දෙයක්. මේක අමාරු කරලා මිනිසුන්ට අල්ලන්න බැරි තත්ත්වයක් ගොඩනගලා ලංකාව වගේ රටක් තියෙන කාලෙක මේ වගේ අපි ආනන්ද සාමීන් වහන්සේලා වගේ මහා කල්‍යාණ මිත්‍ර සාමීන් වහන්සේලා ඔබට ලැබිලා තියෙන එකෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. මොකද දැනට ලංකාවේ මම මගේ සහෝදරිය සමග එක එක පන්සල් වලට ගියා. මේ පන්සලේ විතරයි මම දැක්කේ පින්වතුනි මෙහෙම නිසංසල පරිසරයක්. අනිත් පන්සල් වල ඒ බුද්ධඝම ජීවන උපාය මාර්ගයක් කරගෙන අනේ මේ මිනිස්සු කවදා මේ ධර්මයේ තේරුම් ගනීද කියලා ලොකු කනගාටුවක් මට ඇති වුණා. අනේ පව් මෙහෙම කරන එක කියලා කරන්න දෙයක් නැහැ පින්වතුනි. මේ ලෝකේ යන හැටි අපිට වළක්වන්න බෑ. ඉතින් මේ ගම්මානේ ඉන්න ඔබ සැම මාර පින්වන්තයි මට කියන්න බැරි තරම්. ඒක මුන්නාන්සේ නැවත ඕස්ට්‍රේලියාවට වඩීවි, තව තව රටවල් වලට යාවි. ඉතින් උන්වහන්සේගේ ආගය තව තවත් වැඩි වේවි ඉස්සරහට. මට කියන්න තියෙන්නේ ඒ අවබෝධ වෙන්නේ නැත්තේ ඔබ ගමන් මග හරියට ගමන් කළේ නැහැ, ගමන් මග හරියට වැඩුවේ නැහැ. නැත්තම් මාස 6ක් මාස 3ක් වගේ කෙටි කාලයක් තුලදී අවබෝධ වෙන්න පුළුවන්. මේ වෙලාවේදී මේ ෆෑන් එක කැරකෙන සද්දය අපිට ඇහෙනවා. ඒ ෆෑන් එක කැරකෙන සද්දය මෑණියන්ට ඇස් පැහුවාම ඇහෙන සද්දය තියෙන බව දැනනවා. අර ඈතින් කුරුළු සද්දයක් ඇහෙනවා. ඒ කුරුල්ල කහක් කෑ ගන්න බව තමන්ගේ මේ ශ්‍රුතමේ ඥාණයට දැනෙනවා. එතනින් එහාට කතන්දරේ ගෙනියන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් අර බමුණට කිව්වේ දැක්කොත් දැක්කා විතරයි, ඇහුනොත් ඇහුණා විතරයි. දැන් ඔබතුමිය අර කුරුල්ලගේ සද්ද කනට ඇහුනහම ඒ කුරුල්ලා කපුටෙක්ද පොල් කිච්චෙක්ද මොකෙක්ද කියලා කතන්දරයක් හද හද අර චිත්ත ස්වභාවයට එකතු වුණොත් මෑණියෝ ඔයා මායයත් එක්ක එකතු වෙලා කතන්දරයක් හදනවා භාවනාව පැත්තක තියලා. ඒ ස්වභාවය අඳුර ගන්න. ඔන්න මායя එනවා දැන් අර සද්දය ඇහෙනකොටම මාරයා ඉන්නේ ඔබතුමියගේ උරයිස්ස පිටිපස්සේ සිතුවිලි. ඒ සද්දය ඇහෙන බව දැනගෙන අවධානයෙන් ඉන්නකොට ඊට වඩා දෙයක් ඔබතුමියට සිතට පහළ වෙන්නේ නැහැ. තේරුණා? එහෙමයි. මෙතන පින්වතුනි ඒ ශබ්ද ඇහෙනකොට ඇහුණා විතරයි පින්වතුනි. ඒකයි බුදුරජාණන් වහන්සේගේ කෙටිම ක්‍රමය. දැක්කා විතරයි. දැන් මාම ගත්තොත් මාව ඔබ සෑම දෙනා දකින පළවෙනි දවස මම ගැන මේ ඉස්සරහට ඇවිල්ලා ඔබට ධර්මයේ කියන අවස්ථාවවලදී මගේ ඇඳුම පැළඳුම දාලා ඉන්න ආභරණ ගැන ඔබට පේනුණාට ඒ ගැන සිතා ඔබ එක එක සිතුවිලි ඔස්සේ ගමන් කරන්න ගියොත් ඔබ මේ මොහොත විනාශ කරගන්නවා. ඔබ මේ මොහොතෙන් ගිලිහෙනවා. ඒක තමයි මාර ස්වභාවය. මාරයා ඔබව කොහොම හරි ඒ දැලට හසු කරගන්නවා. එක්කෝ මගේ ශරීරේ මම ඇඳලා පැළඳලා ඉන්න විදියෙන් කොයි විදියෙන් හරි ඔබගේ අවධානය අයින් කරනවා. ඒ ස්වභාවය මෙන්න දැන් සිතුවිලි සිතට ආවා කියන එක දැනගන්න ඔබ ශක්තියක් ගොඩනගලා තියෙන්න ඕනේ. ඒක තමයි අර මම කිව්වේ ඒ සයිලන්ට් මෙඩිටේෂන් එකකින් අවකාශයක් ස්වභාවිකත්වයේ හදලා තියෙන්න ඕනේ. අපේ ස්වාමීන් වහන්සේ උගන්වන ඒ ස්වභාවිකත්වයේ ගොඩනගලා තියෙන්න ඕනේ. එතකොට තමන්ට තේරෙනවා මෙන්න සිතුවිල්ලක් ආවා කියලා. ඒ සිතුවිල්ල ඔස්සේ තව තවත් කතන්දර හදන්න ගියොත්, කියන්නේ ප්‍රපංච ගොඩනගන්න ගියොත් තමන් සසරට වැටෙනවා. එතකොට ගොඩේමක්ම නෑ පිටුතුනි. ඔළුව කම්මලක් වගේ වෙනවා. මේ මොහොතේ ඔබ සියලු දෙනා මේ ඉන්න මොහොත මේ විදිහටම පිළිගන්න. මේ මොහොතේ කිසි කෙනෙක් ගැන හිතන්න යන්න එපා. As it is මෙතන ඉන්න. You are here right now, right here. එතකොට Tamante එහෙම කියනකොට මගේ හුස්ම මෙතනනේ තියෙන්නේ. පින්නේ ඔයගොල්ලන්ගේ හුස්ම තියෙන්නේ මෙතන. මෙතන ඇරෙන්න මේ මොහොතේ ඔයගොල්ලන්ගේ හුස්ම වෙන කොහෙවත් තියෙන විදියක් නැහැ. මැරුණොත් මේ මොහොතේ තමයි මැරෙන්නේ. ඒක පිළිගන ඒ මොහොතට පත් වෙන එක තමයි මේ වර්තමානයේට පත් වුණා කියන්නේ. කිමතුනි වර්තමානයේට පත් වෙලා ඉනවයි කියන්නේ. ඒක තමයි බුදුන් වහන්සේගේ ධර්මය. මේ මොහොත විතරමයි. අතීතං නාම ගාමීය නපටි කන්ති අනාගතං පච්චුප්පන්නා චයෝ ධම්මා තත්ත තත්ත විපස්සති. මේ මොහොතත් කෙවි කෙවි අතීතයටම යනවා කියන එක චිත්ත සන්තානයට ඇතුල් කළාම තමන්ට තේරෙනවා ගත යුත්තක් ඇතෙම නැහැ කියලා. ඒතකොට දැන් මගේ ස්වභාවයේ පින්වතුනි මම ක්‍රීඩා පිටියක දැන් සෙල්ලම් කරනවා. ඒ වගේ තමයි මගේ ජීවිතය දැන් ගත වෙන්නේ. ලංකාවට ආවා දවසින් දවස ගෙවිලා යනවා. හරි විනෝදයි මට. බලාගෙන ඉන්නවා. දැන් ඔබ හිතන්න එපා මම නිවන දැක්කා මමත් වේ ගිලිහි ගියා ඒ සිතුවිලි මෙයාට එන්නෙම නැද්ද කියලා. ඒ ප්‍රශ්නේ ඔබතුල ඇති. දැන් ඔයාට සිතුවිලි එන්නෙම නැද්ද කියලා. සිතුවිලි එනවා පින්වතුනි. සිතුවිලි එනවා. හැබැයි ආවට ඒවා රැඳෙන්නේ නැහැ. මොකද මම ස්වභාවිකත්වයට පත් වෙලා ඉවරයි. මට තේරෙනවා ඒවා ගිලිහි යනවා. ඒවා රැඳෙන්නේ හරියට වීදුරුවක අපි මොන හරි ගහනවා වගේ. ඒ වීදුරුවේ වැදිලා ආපහු යනවා. ඒ වගේ. එතකොට තමන් හිනා වෙවි මේ දැන් ඉපදිලා ඉන්නේ කාන්තාවක් විදියට මරණකල් ජීවිතය ගත කරන්න ඕනේ. දවසින් දවස ඊටාම උපේක්ෂාවෙන් ගෙවෙන ජීවිතය දිහා බලාගෙන මනුෂ්‍යත්වයට ගෞරව කරමින් මේ ලැබුවා වූ මං ගෙවනවා. ඉතින් ඒක හරිම තෘප්තියක්. බුදුදහම කියන්නේ පින්වතුනි මේ දුක්බරව දුකයි දුකයි දුකයි ගාගෙන යන ධහමක් නෙවෙයි. මොකද ඔබට මේ ලැබිලා තියෙන උතුම් මනුෂ්‍යත්වයේ උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. මේක මේන් තමයි ගන්න පුළුවන් මේ මනුෂ්‍යත්වය. ඔබ ගිල්හගත් ඔබ නැති කරගත්තොත් ඔබට මේ උතුම් අවස්ථාව ආයේ හොයා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා කාන්තාවක් වුණත්, පිරිමි කෙනෙක් වුණත්, මවක් වුණත්, දියණියක් වුණත්, ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙකුට, වයසට ගියත් මේ මෞතුමිය වගේ වයසක කෙනෙක් වුණත් ඒකේ තරාතිරමක් නැහැ පින්වතුනි. ධනෙ තිබුණත්, ධනෙ නැති වුණත්, ඉගෙන ගත්තත් නැතත්, ඉගෙන ගත්තේ නැති කෙනෙකුට වඩාත් ලේසි. මොකද එතකොට දැනුම නැහැ යාට, ලොකු තානාන්තර ඔළුවේ දරාගෙන නැහැ. එහෙම කෙනෙකුට ගොඩාක් ලේසි. මොකද්ද මේ ස්වභාවිකත්වය කියන එක? මේ කියන මේ සරල දහම මොකක්ද කියලා තේරුම් ගන්න. අපොයිනේ තමන් බුදුරජාන් වහන්සේගේ ඒ නිවන දැක්කට පස්සේ ඒක කොයි වෙලාවකත් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඒක කීයටවත් වෙන්නේ නැහැ. මොකද වැටෙන්න කෙනෙක් නැහැ. වැටෙන්න කෙනෙක් නැහැ. ඉතින් පහලට වැටෙන්න කෙනෙක් ඉන්න ඕනේ. පහලට වැටෙන්න දෙයක් නැහැ. ඒක එහෙම තමන්ට ඒක තේරෙනවා. දැන් මේ தත්ත්වයේ පින්වතුනි මට තිබුණු ප්‍රශ්නේ, මට කලින් දිව්‍ය ලෝක තිබුණා පන්සල් යනකොට පින් කරන්න ඕනේ කියලා හැඟීම තිබුණා, අපායවල තිබුණා, ඒවා ඔක්කොම නැතුව ගියා. ඒක තමයි මගේ අර ගෞරවනීය ස්වාමින්වහන්සේ ඕස්ට්‍රේලියාවේ වැඩවසන ඥානවීර හාමුදුරුවත් එක්ක මම කතා කළේ. හාමුදුරුවනේ දැන් දිව්‍ය ලෝක වලට මොකද වුනේ, අපායවල වලට මොකද වුනේ කියලා. ඒවා හදපු කෙනා ඉවරයි පින්වතුනි. ඒ හදපු හද දිව්‍ය ලෝක අපායවල හදපු කෙනා ඉවරයි. තව ගැටලු තියෙනවා නම් අහන්න. තරුණ අය කවුරුත් කතා කරන්නේ. අය බොහොම හොඳ වැදගත් දෙයක් ඔය දිව්‍ය ලෝක තිබීම සහ නැතිවීම කොහොමද උනේ කියන එක පිළිබඳව කැමති නේද දැනගන්න? ඒ ගැන ටිකක් පොඩ්ඩක් කතා කරන්න. එහෙම පින්වතුනි, දැන් ඔබ පන්සල් යනකොට ඔබට තේරෙනවා මම පන්සල් යනවා කියලා හැඟීමක්. දානි දෙනකොට තේරෙනවා මම දානි දෙනවා කියලා හැඟීමක්. ඒකම ඔබ ඒ දිව්‍ය ලෝකවල සිත නිකම්ම ඒ තෞතිසා යාමයේ තුසිතය කියන දේවල් වලට සිත යනවා කියන එක ඔබට තේරෙනවා. ඒ සියලුම දේ පින්වතුනි සිතෙහි ඇතිවෙන මායාවක්. ඒක බුදුරජාණන් වහන්සේ කිව්වා සිත මායාකාරීක, විඥාණය කියන්නේ මායාවක්. ඉතින් ඔබට අවශ්‍ය නම් ඒ දිව්‍ය ලෝකයකට පැන ගන්න පුළුවන්. ඒ කොහොමද? ඒ මායාකාරයත් එකම ඒ සිතුවිලි ගොඩනගලා ඔබ සිතනවා නම් තවතිසාවට යන්න, තවතිසාවට ගිය හැකි. ඔබ සිතනවා නම් යාමේට යන්න, යාමේට ගිය හැකි. ඒ සිතුවිලි වලින් හදන ලෝකයක් පින්වතුනි එක. එහෙම නැතුව මේ යාමය තුසිතේ නිර්මාණ රතිය ඒවා කොහෙද, කොහෙවත් නැහැ පින්වතුනි. බඹයක් පමණ වූ ඒ ශාරීරිය තුල ගොඩ නගා ගන්න ලෝකවල ඒවා. ඔබ ඒ නිවන දකින්න නැතුව ඔය වගේ පින් කරමින් යනකොට ඔබට ඒ ලෝකයක් හැදෙනවා ඔබගේ චිත්තසංතානෙ. නැතුව කොහේවත් වෙනම ලෝකයක් නැහැ. දැන් මේ ඔබ ඉන්නෙත් මේ ඉන්න මනුෂ්‍ය ලෝකයේ, ඔබ හදාගත්ත ලෝකයක්. ඒ විඥාණයට අනුරූපව තමයි ඔබ දැන් මේ ඉපදිලා ඉන්නේ. දැන් මම ඉපදිලා ඉන්නේ මම කරපු ඒ කර්ම ශක්තියන් අනුව මම හදාගත්ත ලෝකෙට මම ඉපදිලා. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ බඹයක් පමණ වූ ශරීරය තුළ මා ලෝකය පණවමි කියලා. එතනින් එහාට වෙන ලෝක නෑ පින්වතුනි. ඒක ගැන ගොඩාක් ධර්මී ඉගෙන ගත්තොත් ඕගලන්ට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව මේ එළියෙන් මතු පිටින් කිසි දෙයක් නෑ පින්වතුනි. සීළු දෙය තියෙන්නේ ඇතුලේ. ඔබ ශරීරයේ ඇතුලේ තමයි මේ සියලු කතාව සිද්ධ වෙන්නේ. මේ ස්ටෝරි එක හදන්නේ එළියේ නෙමෙයි ඇතුලේ. ඉතින් දිව්‍ය ලෝක වලට යන්න ආසනම් යන්න, අපායට යනවට වඩා හොඳයිනේ. ඉතින් ඒවත් ඉතින් ඒ විඥානීය කාලයක් ඉඳලා ඊට පස්සේ තව විඥානයකට රිංග ගන්නවා. ওই විඥානයේ මායාකාරී කියන ස්වභාවය අල්ලගත්තොත් පින්වතුනි ඔබ ගොඩ, එදාට සසරෙන් ගොඩ. ඉතින් අන්න ඒකයි ඕක හරීම ලේසි දෙයක්. කැපවීම අවශ්‍යයි හැම තිස්සෙම, සිහියෙන් සිටීම අවශ්‍යයි. no matter what කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මොන දේ සිද්ධ වුණත් you have to be present. ඒ දවස විනාශ කරගන්න නැතුව, නාස්ති කරගන්න නැතුව තමන් සතියෙන්. බුදුරජාණන් වහන්සේ භාවනාවක් කිව්වා ඒකට. භාවනාවේ නම සිංහලෙන් මට මතක නැහැ. කායගත සතිය නෑ. ඉරියාපත භාවනාව. ඉරියාපත භාවනාව. එහෙමයි. ඉරියාපත භාවනාව පින්වතුනි හරිම ලේසි. මම දෙවනුව ඒ ඉඳගෙන සයිලන්ට් මෙඩිටේෂන් එකෙන් පස්සේ මුළු දවසම ගත කරන්නේ ඉරියාපත භාවනාවේ. ඒ කියන්නේ තමන් ඇඟ හොදනකොට, තමන් ඇඳුම් අඳිනකොට, මේ ශරීරයට ඇඳුම් අඳනකොට බොහොම සිහියෙන් කරන්නේ. ඊට පස්සේ වාහනේ අරගෙන එළෝගෙන යනකොට සිහියෙන් කරන්නේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ කිව්ව ඉරියාපත භාවනාව. ඒව කරනකොට තමන්ට තේරෙනවා කෝ අර මට කරදර කරන අර ස්වභාවය, එයා පලා ගිහිල්ලා, එයා එන්නේ නැහැ කියලා. එයා එන්න බය වෙනවා පින්වතුනි. එක එක ප්‍රශ්න අරගෙන රටේ නැති ප්‍රශ්න මවනවා, අපිව විනාශ කරනවා, අපේ ජීව ශක්තිය නැති කරනවා. ඒක තේරුම් ගත දවසට ඔබට ඒ ලිබරේෂන් එක, ඒ බුදුරජාණන් වහන්සේ කිව්ව නිවීම ඔබට එදාම ඒ දවසේම මේ මොහොතේම වුණත්, මම කතා කරන මේ මොහොතේම වුණත් ඔබට දැනෙන්න පුළුවන්. ඔබ හොඳ අවධානයෙන් අහගෙන හිටියනම්, ඔබ මේ මොහොතේ වර්තමානයේ සිට පවත්වගෙන හිටියනම් ඒ සැනසීම ඔබට මේ මොහොතේම ලබන්න පුළුවන්. ඒක තමයි බුදුන් වහන්සේගේ එකම දහම, සැනසීමට මඟ. වෙන මොනවත් නෙමේ පින්වතුනි. ඉතින් ඒක කියලා දෙන එකම ස්වාමීන් වහන්සේ, මම ලංකාවේ දැකපු එකම ස්වාමීන් වහන්සේ, මේ අපේ ඇමිලිපිටි ආනන්ද මහරහතන් වහන්සේ. ඒ තරම් පහසුවෙන් සරලව ඔබට කියලා දෙන්න. කරුණාය ප්‍රශ්නයක් ඇහුවොත් මම කැමතියි. කැමැති භාවනාවක් කළ හැකි මා විස්තර කරන්නේ මම නිවන දැක මාර්ගයයි. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වා ඒ සතර සතිපට්ඨානේ ඒකායන මාර්ගය කියලා. ඔබ වඩනවා නම් කායානුපස්සනා වේදනානුපස්සනා එතනින් නිවන අවබෝධ කරගත්ත හැකි. මගේ සහෝදරියක් හිතවතියක් වන ඒ නිෂා ජයතිලක ඇය ධර්මය අවබෝධ කරගත්තා මේ ස්වාමීන් වහන්සේගේ භාවනා වැඩමුළුවකදී ඕස්ට්‍රේලියාවේ. ඇය නිවන දැක්කේ කායානුපස්සනා වේදනානුපස්සනා වඩලා. ඒ කියන්නේ සතර මහා ධාතු කැඩිලා යන ස්වභාවය දැකලා. ඒ ස්වභාවය තමයි බොහෝ පින්වතුන් දකින්නේ. ඉතින් මට ඔබට අවධානයෙන් කියන්න ඕනේ එකම ක්‍රමයකට දකින්නේ නෑ පින්වතුනි නිවන කියන එක. තව කෙනෙක් තව විදිහකට දැක්කනම් අනිත් කෙනා දකින්නේ වෙනස් ආකාරයකට කියන එක මම තනියම තීරණය කළා. මම තනියම දැනගත්තා. ඉතින් ඒක හරීම පුදුමයක්. බුදුරජාණන් වහන්සේ තරම් පහසු විදිහට ඒක හදලා තියෙනවා. මේ ක්‍රමෙිනුත් පුළුවන් මෙහෙමත් පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මේක පහසුවෙන් තමයි මෙතෙන්ට ළඟා වෙන්න ඕනේ. බරට ගත්තොත් නම් අරිම අමාරුයි. එහෙමයි. කායානුපසනාවම තමයි මෑනියෝ. ඒක බොහොම කායනුපස්සනාව කියලාත් ගන්න පුළුවන්. කය ගැන සිහියෙන් කටයුතු කරන එක. තමන් උයනවා නම් ඒ කපන එක සිහියෙන් කරන්න. වතුර වක් කරනකොට සිහියෙන් වක් කරන්න. මල්ලෝට වතුර දානකොට සිහියෙන් දාන්න. ඉතින් ගොවිතැන් වගේ කරනකොට හරිම ලේසි මේ ඉරියාපත භාවනාව කරන්න. ස්වභාව ධර්මයත් එක්ක ඉන්න නිසා ඒ ගස් කොළන් අත ගන්නකොට සිතුවිලි වලින් තොරව ඒ ගස් කොළන් එක්ක හැසිරෙන්න. සිතුවිලි වලින් තොරව ඒ ගස් කොළන් වලට පොර දාන්න. ඔබට තේරෙනවා එතකොට මේකනම් අමුතුම දෙයක් කියලා. අමුතුම දර්ශනයක්, අමුතුම දෙයක්. ඔබගේ ප්‍රඥාව අවදි වෙන්න ගන්නවා. අර එළියෙන් දාගත්ත ආරෝපණය කරගත්ත ඒ දැනුම පලා යනවා. ඔබට අලුත් දැනුමක් පහළ වෙනවා. එක එක ඥානවල් පහළ වෙනවා. එහෙම අපහයව හරියට හරි මෑනියෝ. ඔබ හරියටම හරි. දිව්‍ය ලෝක අපායවල තියෙන්නේ මම කියන ස්වභාවයේ තියෙනකම්මයි. ඒ ස්වභාවය කැඩිච්ච ගමන් අපායලුත් නෑ, දිව්‍ය ලෝකත් නෑ. ඔක්කොම ඉවරයි. ඔබ ස්වභාවිකත්වයට පත් වුණා. එහෙමයි. ආත්ම හදන්නේ නෑ. ඒක ස්වභාවිකම. දැන් සෝවාන් වෙච්ච කෙනෙකුට ආත්ම හතයි කියනවා. ඔව්. එහෙම තත්වයක් මම දන්නේ නැහැ. ඒවායේ බුදුරජාණන් වහන්සේ කියපුවා. ඒවායේ වෙනවද නැද්ද කියන එක තමන්ට දැනෙන්නේ නැහැ. තමන් දකින්නේ ධර්මයයි. ඊට පස්සේ නිවන තමන්ට අවබෝධ කරගත්තට පස්සේ ආත්ම හතද ආත්ම අටද. ඉතින් ඒ ගැන විශාල වශයෙන් කතා කරන්න මම අපේ ස්වාමීන් වහන්සේ තරම් ඉදිරියට ගිහින් නැහැ. මාට නම් දිව්‍ය ලෝකත් නැහැ අපායලුත් නැහැ. එහෙමයි. එහෙමයි. දැන් අපේ අම්මා ඊයේ මම උදාහරණයක් කියන්නම්. ඇය බොහෝ කලබලයට පත් වුණා. ඇයට සාම්ප්‍රදායික පන්සලකට යන්න බැරි වුණා කියලා. ඉතින් ඇය සිල් සමාදන් වුණා. ඇයට හිතට මදි. ඊට පස්සේ විකාල භෝජන වේරමණී කියන සිල්පදේ කඩන්න නැතුව ඇය ඉන්න බොහෝම උත්සාහ කරනවා. ඉතින් මට ඕනේ ඇයගේ සිල්පදේ කඩා දාන්න. මොකද ඒව වෘත පින්වතුනි, ඒව වෘත. ඒ තමයි ප්‍රඥාව කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මොකද මේ ප්‍රඥාව කියන්නේ, ප්‍රඥාව කියලා කියන්නේ ඔබ තුල ඇති කරගන්න අවකාශයමයි. ඒ අවකාශය ඔබ තුල නැත්නම් අපි කතාවට කියනවා කිසිම ප්‍රඥාවක් නැති මිනිහෙක් නේ කියලා. ඒ කියන්නේ සිතුවිලි වලින් වැහිලා ඉන්නේ අර පුද්ගලයා පින්වතුනි. කිසිම අවකාශයක් නැහැ. කිසිම ස්පේස් එකක් නැහැ මේ චරිතය තුල. ඒතොර අපි කතාවට කියනවා කිසිම ප්‍රඥාවක් නැති මිනිහෙක්. ඒ කියන්නේ එයාට ඒ සිතුවිලින් වලින් වැහිලා නිසා එයාට ඒ බුද්ධි ශක්තිය පහළ වෙන්නේ නැහැ. අන්න ඒකයි. ඉතින් මට ඕනේ මගේ මෑණියන්ට ඒ ප්‍රඥාව ලබා දෙන්න, ඒ අවකාශය ගොඩනගන්න. ඒව මේ සිල් වලින්වත් රැට කෑවේ නැහැ කියලාවත් ලැබෙන්නේ නැහැ. ඒක ඊට වඩා වෙනස් දෙයක්. ඔබ ධර්ම මාර්ගයේ යනකොට ඒ පිළිවෙත් වල යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට වැරදි වැඩ කරන්නේ නැහැ. ඒක ස්වභාවයෙන්ම ඔබ මේ මාර්ගයට යොමු වෙච්ච කෙනෙක් ඒව කරන්නේ නැහැ පින්වතුනි. හොරකම් කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. ඒක ස්වභාවයෙන්ම එහෙම කෙනෙක් එයා. එයාට ආයි අමුතුවෙන් සීලයක් අවශ්‍ය නැහැ. ඔබ දැඩි සීලයක ඉනවයි කියන්නේ ඔය සසරට බඳින සිතුවිලි වලින් තොරව වාසය කරනවයි කියන්නේ ඔබ ඉන්නේ බුද්ධ ස්වභාවයේ. බුදුරජාණන් වහන්සේගේ නගරේ, රහතුන්ගේ නගරේ. ඉතින් ආයි අමුතුවෙන් අර ජෛනාගම් මේ තිබුණු වෘත සමාදන් වෙලා සුදු ඇඳගෙන වරද්දක් නැතුව පාට ඇඳින්නේ නැති එක හොඳයි පන්සල් එනකොට. ඒක අපේ සම්ප්‍රදාය. නමුත් ඒවා තමන්ට තේරෙනවා මොකද්ද කෙරෙන්න ඕනේ කියලා. මේ අවකාශයේ ගොඩනගනකොට ඒවා ඉබේම පහළ වෙන ඥානවල, තමන්ට ඥානය පහළ වෙනවා. ඕ දැන් අපි පන්සිල් නැතුව, අටසිල් නැතුව, දස සිල්, දස කුසල් නැතුව ඉන්න කෙනෙකුට වැඩි ඒව තියෙන එක හොඳයි. නමුත් අපි කියන්න අර ඒව තුළටම වෙලා එතනම ඉන්න එපා. එතනින් එහාට ඉස්සරහට ගමන් කරන්න ඒවයි අර වෘතයක් හැටියට සමාදන් වෙන්න එපා. ජෛන ආගමේ තිබිච්ච දේවල් තමයි දස කුසල්, දස කුසල් වල තියෙන දේවල්. ඒකට බුදුහාමුදුරු කියන්නේ අර ඒ වහේ ඉන්න කෙනෙකුට වඩා යෙදෙන කෙනෙක් හොඳයි. දැන් ප්‍රාණඝාතය කරන කෙනෙකුට වඩා ප්‍රාණඝාතය නොකරන කෙනෙක් හොඳයි. හැබැයි එතන නිවන නැහැ. ඒකයි මේ කියන්නේ. එහෙම මේ ඒ වගේ තමයි. හොරකම් කරන කෙනෙකුට වැඩි හොරකම් නොකරන කෙනා හොඳයි. නමුත් හොරකම් නොකර හිටියයි කියලා නිවන් දකින්නේ නැහැ. තේරුණානේ? ඔව්. ඒ නිසා නිවන අපි වෙනම හොයන්න ඕන කියන කාරණේ මේ කියන්නේ. ඒව හොඳයි. දැන් ඒ විදිහට මට විශේෂයෙන් පැහැදිලි කරන්න ඕමනා වුණේ දැන් මෙතුමියට මේ දිව්‍ය ලෝකත් නැති වුණා, අපායවල නැති වෙලා තියෙනෝනේ. හොඳයි, මෙන්න මෙහෙම කතාවක් අපි කල්පනා කරමුකෝ. එක්කෙනෙක් නගරයක ඉන්නවා. එයාට අපි කෝල් එකක් දීලා අහනවා, පාට පාරේ යන වාහන පේනවද? රථ වාහන පේනවද? එතකොට එයා දෙන උත්තරේ මොකද්ද? ඔව්, මට නගරේ රථ වාහන යනවා පේනවා. එයා හැබැයි යනවා සිංහරාජ කැලේ වගේ සෑහෙන ඝන කැලෑවකට ඇතුළට යනවා. එයාටත් අපි කෝල් එකක් දීලා අහනවා, ඔයාට පාර යන වාහන පේනවද? එයා කියනවා, මට මොකක්වත් එහෙම වාහනයක් පේන්නේ නැහැ. මේ කැලේ වාහන නැහැ. එහෙම නැත්නම් අපි කියනවා ගුවන් යානයකින් ගුවන් වත පෙත්ත කෙනෙකුට දුරකථන ඇමතුම් ගන්න අමාරුයි. නමුත් අපි හිතමුකෝ ඔය GPS තාක්ෂණය ඔස්සේ හරි ඉදිරියේදී තිය Wi-Fi දෙනවා කියලා කියන ගුවන් යානාවලට දුන්නහම ඒ තාක්ෂණයේ ගුවන් ගත වෙච්ච අහසේ ඉන්න කෙනෙකුට අපි කෝල් එකක් දාලා අහනවා ආඩ පාරේ යන වාහන පේනවද? එයා කියනවා මට මෙලෝ වාහනයක් පේන්නේ, මට පේන්නේ වලාකුළු තට්ටුව විතරයි, අහසේ නිල් අහස නිමක් නැති අහසක් මට පේනවා, මට පේන වාහනයක් නැහැ කියලා. දැන් එතකොට අපිට මොකද්ද දැන් හිතෙන්නේ මේ කතාවේ? නගරෙ හිටපු එක්කෙනා ආරණ්‍යයකට ගියා. එහෙම නැත්නම් අර අනන්ත විශ්වයේ ගොඩාක් මේ පහළ හිටපු ජනාකීර්ණ නගරේ හිටපු කෙනා දැන් අනන්ත විශ්වයේ ඉහළට ගිහිල්ලා තියෙනවා. දැන් එයාට කෝල් දාලා ඇහුවට ජනාකීර්ණ නගරණයක් ඔබට පේනවද කියලා, එයා කියන්නේ මොකද්ද? මට එහෙම එකක් පේන්නේ නෑ. ඉස්සර හිටිය ජනාකීර්ණ නගරේ, එතකොට දිව්‍ය ලෝක තිබුණා, භ්‍රම ලෝක තිබුණා, අපායවල තිබුණා, මේව පවකම්, මේව පිංකම්, මේ උස් මිනිස්සු, මේ පොඩි මිනිස්සු, මේ ධනවත්තු, මේ දුප්පත්තු, මේ කුලවත්තු, මේ දේශපාලන ප්‍රභේද, මේ ජාති ප්‍රභේද. දැන් ඉන්න තැනට කෝල් එකක් දාලා ඇහුවාම අපිට උත්තරේ මොකද්ද? මට දැන් ජාතියක් පේන්නේ නෑ, ඈ දුප්පත් පොසත් මිනිස්සු පේන්නේ නෑ, කුලවත් කුලහීන මිනිස්සු පේන්නේ නෑ. එහෙම මේ පාරේ යන රතවහන මට දැන් මෙතනනම් පේන්නේ නෑ. ආදී වශයෙන් ඒ විතර අපිට ගන්න තියෙන දේ මොකද්ද? අපිට මරණම් පැහැදිලිව පේන්නේ තුමී ඉන්න තැන. එච්චරයි. තුමී ඉන්න තැන තමයි අපිට පෙන්නුම් කරන්න එකෙන්. ඒ පෙන්නුම් ස්වභාවයෙන් අපිට පේන්නේ ඒ නිසා තමයි. ඒතර ඒකෙන් එකක් අදහස් වෙනවා. ලෝකය ඉක්මවා ඇත. මොකද ලෝකය තුල තමයි 31 තලයම තියෙන්නේ. ලෝකය කියන්නේ පෘථුවියට පමණක් නෙමෙයි, මේ 31 තලයට තමයි ලෝකය කියන්නේ. 31 තලය නැහැ කියන්නේ මොකද්ද? ලෝකේ ඉක්මවු කියන එක. ඉතින් ලෝකේ ඉක්මවු කෙනකින් බලාපොරොත්තු වෙන්න එපා 31 තලයේ කතාව. මොකද එයාට එතන පේන්නේ නැහැ. දැන් ගුවන් යානයක යන කෙනෙක්ගෙන් අහන්න එපා පොළොවේ වාහන යනවද එනවද තියනවද කියලා. ඈත අහසට ගියාට පස්සේ ආකේ මට පුතු වාහන පේන්නේ නැහැ කියන්නේ. ඉතින් කොච්චර ඇහුවත් ඔයා එහෙම කියන්නේ කොහොමද පොළොවේ වාහන යනවනේ? ඒ ඔයා ඉන්නේ ලෝකෙනේ. ඔව් බිමනේ නගරේ ඉන්න. ඔයාට වාහන යනවා. හරි, වාහන තියෙනවා, වාහන යනවා. මට වාහන පේන්නේ නැහැ. තේරුණා නේද? ඒකෙන් අදහස් වෙන්නේ ඉන්න තැන. තමන් ඉන්න තැන අනුව තමයි තමන්ට යම් යම් දේවල් පේන්නේ, ආකර්ෂණය වෙන්නේ. දැන් මට මතකයි මම සමාධි භාවනාවක යෙදিলা නැකිට්ට විචරය. නැකිටලා ඉවරලා එක මහත්යෙක් ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ මට හරියට තරහ යනවා. මට ඒකට මේ පිළියමක් උත්තරයක් කියන්න තරහ යන එකට කියලා. මම ටික වෙලාවක් කල්පනා කළා තරහ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. මට ආවේ නෑ මොකද්ද තරහ කියන්නේ කියලා. ඊට පස්සේ මම අහපු ප්‍රශ්නේ තමයි, මහත්තයා මොකද්ද තරහ කියලා කියන්නේ? මොකද මම ඉන්න තැනට තරහ කනෙක්ට් කරන්න බෑ. සම්බන්ධ වෙන්නේ ඇති තැනක ඉඳලා තමයි මම අවදි වුනේ. තරහ කියන්නේ මේකයි කියලා අරගෙන තමයි ඒක විග්‍රහ කරන්න වෙන්නේ. ඒක විග්‍රහ කරන්න තරහ කියන එක මම අඳුරන්නේ. අඳුර ගන්න බැරි වෙච්ච මොහොතේ මම අහුව මහත්ය තරහ කියන්නේ මොකද්ද? ද්වේෂය කියන්නේ මොකද්ද? වෛරය කියන්නේ මොකද්ද? පළිගැනීම කියන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාව කියන්නේ මොකද්ද? එයාගේ මනසට ඒක සම්බන්ධ වෙන්නේවත් නැහැ විග්‍රහ කරගන්නවා. ඒ තරම් අවදියා. නමුත් ඉතින් ටිකක් අවදි වෙලා බැලුවට පස්සේ සාමාන්‍ය බුද්ධියට ඇවිල්ලා බලනකොට ඒක තේරුම් වෙනවා. මේ සම්මුති ඥානේ මේගොල්ලෝ මේ අදහස් කරන්නේ මේකයි කියලා. මොකද අපි එතන හිටියනේ. අපිත් වෛර කරපු තැන හිටියා, ඊර්ෂ්‍යා කරපු තැන හිටියා, පළිගන්න තැන හිටියා. එවැනි සිතුවිලි පහළ වෙච්ච තැනක සිටියා අපි. ගත්තේ නැති වුණාට ධර්මානුකූල සිතුවිලි එවැනි පහළ වෙන තැනක හිටියා. දැන් එහෙම නැතෙන්ට ඒක ස්පර්ශ වෙන්නේ නෑ. අර අනුන්ට හොරා හොරා හොරා කියලා කියන කම්බ හොරුනේ, ඒ වගේ තමයි. නැත්තම් ඒ හොරා අඳුරන්නේ, හොරා අඳුරන්නේ හොඳටම කම්බ හොරෙක් තමයි. ඉතින් අපි හිතනවා අර හොරා හොරා කියලා බයින මිනිස්සේ බෝසතයා කියලා. නෑ, වැඩියෙන් අනිත් කෙනාට හොරා හොරා කියලා බයින මිනිහා තමයි ලොකුම හොරා. සම්බවලා බවට පත් වෙනවා. ඒ වගේ තමයි. වැඩියෙන් එක අඳුනන්නේ එතන ස්පර්ශ කරන්න පුළුවන් කෙනෙකුට පමණයි. ඒ එහෙම නැති කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් අපි මෙතුමිය බොහොම හොඳ විග්‍රහයක් කරනවා මේ ප්‍රසන් මොමන්ට් එක එහෙම නැත්තම් වර්තමානයේ සැබෑ හඳුනා ගැනීම වර්තමානයේ පැවැත්වීම කියන එක. එතුමිය ගොඩක් ඉංග්‍රීසි භාෂාවෙන් ඒ වගේම සිංහල භාෂාවෙන් ස්වාමීන් වහන්සේලාගෙන් ඉගෙනගෙන තියෙනවා. ඇත්තටම මේ දහමේ ධර්මානුකූල වර්තමානයේ මොකද්ද? සාමාන්‍ය පුතඥ කෙනෙක් සාමාන්‍ය කෙනෙක් වර්තමානයේ කියලා ගන්නෙ මොකද්ද? නිවැරදිම මේ මොහොත මොකක්ද? මේ මොහොතේ ලක්ෂණය මොනවද? මේ මොහොතේ ස්වභාවය මොකද්ද? මේ මොහොත දැනෙන්නේ කොහොමද? සැබෑ මේ මොහොත මොකද්ද? එහෙම නැත්නම් අපි ওই කවුරු කවුරුත් මේ මොහොතේ කියලා කතා කරන දේ තේරුම් අරගෙන තේන දේ හරිද වැරදිද වෙනස් වෙන්න ඕන කොහොමද කියලා පොඩ්ඩක් තව පැහැදිලි කරොත් මම හිතන්නේ ඒක හරිම වැදගත් වෙයි. මොකද ධර්මයේ තියෙන්නේ අර අකාලික මේ මොහොත. එහෙමයි. තිංගතුනි දැන් අපිට මේ වෙලාවේ ඔබට මේ මොහොත අත්විඳින හැටි මම කියලා දෙන්නම්. අපිට ඇහෙනවා ලක්ෂණ වැස්සක් එනවා. ඔබේ කන් වලින් ශ්‍රුතමය ඥාණයෙන් ඒ වැස්ස අහන්න. ස්වභාවිකව ඒ වැහි පොද වැටෙන හැටි අහගෙන ඉන්න. ඒ අහගෙන ඉන්නකොට ඔබලගේ සිතෙහි කරදර කරන ඒ ഘോഷාව නතර වෙනවා. ස්වභාවිකව පැවතීම ඔබට දැනෙනවා. ඒක තමයි ඔබ මොහොතටපත් වීම. මේ මොහොතට ඔබ අවනත වෙනවා. සුළඟ ශරීරයට වැදෙනකොට ඒක විඳින්න. ඒ සුළඟ හොඳට ආදරයෙන් බාර ගන්න. මේ වැහි කාලයේ පින්වතුනි මේ ධර්ම මාර්ගයේ යන අයට හරිම හොඳ කාලයක්. මොකද මා කියවපු පොතක තිබුණා ජපානයේ ගොඩක් අය නිර්වාණය ආબોධ කරගන්නවලු වැහි කාලේට. මොකද වැහි කාලය ඒ ස්වභාවිකව ඇදහැලෙන වර්ෂාවේ සද්දේට ඇහුම්කන් දීමින් ඒගොල්ලන්ගේ සිතුවිලි දමනය කරනවා. ඒ තුලින් ඒගොල්ලෝ ස්වභාවිකත්වයට පත් වෙලා වර්තමානයේ මොහොතට සිත පවත්වනවා. ඒක දැඩිව දැඩිව පුහුණු කරලා ඒගොල්ලෝ නිර්වාණය ආબોධ කරනවා. අන්න ඒ වගේ මේ වෙලාවේදී මේ වැස්සට බනින්න එපා. You have to accept what it is. Making get rid of වෙන්න තියෙන එකම මඟ තමයි මේකට අවනත වෙන එක. ඒ කියන්නේ surrender to what it is. කොහොමත් ස්වභාව ධර්මයට අවනත වුණේ නැත්තම් ඔබට ගැලවීමක් නැහැ. මේ පැවතීම ඔබගේ චිත් ඔබට දැනෙනවා. ඒතකොට ඔබට දැනෙනවා ඒ ഘോഷාව තියෙනවද නැද්ද? ඒ ഘോഷාව අල්ලගන්න. ඒ ഘോഷාව අල්ලගන්නවා කියන්නේ යාව අඳුර ගන්නවා කියන්නේ. ඔබ මාර ස්වභාවයේ තේරුම් ගත්තා කියන එක. එයා තමයි ප්‍රශ්නේ. එයා තමයි මම කියන එක හදන්නේ. සිතුවිලි වලින් තොරව ඔබ පවතින. මේක පැය භාගයක් වගේ පුරුදු පුහුණු කරන්න ඕනේ පින්වතුනි. ඊට පස්සේ මේකට ඕගොල්ලෝ ආස වෙනවා. මේක නැතුව බැරුව යනවා. ඒකට හේතුව ඔබ අයිති ස්වභාව ධර්මයට නිසා. අපි නේච බීම්ස්ලා, ඉංග්‍රීසියෙන් කියන්නේ නේච බීම්ස්ලා. ඊට පස්සේ Tamanට මේක නැතුව බැරුව යනවා. ස්වභාවිකවම ඉඳ තමයි කැමති. තෝර තේරෙනව අරක අසාභාවිකයි කියලා. අර කලින් හිටපු විදිය අසාභාවිකයිනේ. ස්වභාවික නෑ නේ කියලා. මේ වැස්සෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න පින්වතුනි. එතකොට ඕගොල්ලන්ගේ ඒ ශක්තිය අර අද සාමීන් වහන්සේ කිව්වා අද අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ ඒ පීඩාවටපත් වෙච්ච අසරණ ජනතාවට කියලා. අපේ ශක්තිය මේ විශ්වයට එකතු වෙනවා. එතකොට ඒගොල්ලන් ඉක්මනින්ම ඒ රිකවරි එක ලැබෙනවා. ඔබගේ හුස්ම වැටෙන්නේ මේ මොහොතේ. You are right here, right now. ඒ පෑ භාගයක් වගේ ඔබේ නිශ්චලත්වය ස්ටිල්නස්, ග්‍රීසින් කියන්නේ ස්ටිල්නස්. ස්ටිල්නස් එක පුරුදු පුහුණු කරනකොට ඒ නිශ්චලත්වය ඔබ තුල ගොඩනගෙනකොට ඔබට පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය ඇතුළු කරන්න. ඒ නිශ්චලත්වයට මේ මොහොතත් ගෙවි ගෙවි අතීතයටම යනවා කියලා. අනිත්‍ය වෙලා යනවා කෙනෙක් මෙනෙහි කරනවා. කොහේ ගියත් මේ නිශ්චලත්වය තුල ඉඳගෙන දැන් මේ මොහොත, මේ පන්සලේ මේ කතා කරන මේ මොහොත මම දකින්නේ ගෙවිලා අතීතයටම යනවා කියන ස්වභාවයෙන්. මතකයන්නේ චිත්‍රපටයක් වගේ ගෙවෙනවා. මට තව වැදගත් දෙයක් කියන්න ඕනේ පින්වතුනි. දැන් ඔබේ නිශ්චලත්වයේ තුල ඉන්නකොට ඔබ හිතાવી කෝදේ මෛත්‍රිය, කරුණාව, දයාව ඒවට වෙනම භාවනාවක් කරන්න ඕනේද කියලා. අවශ්‍ය නැහැ පින්වතුනි. ඒ ඔබ නිශ්චලත්වයේ තුල ඉන්නවයි කියන්නේ ඔබ හරි සිහියෙන්, හරි පැවැත්මින් ඒ මොහොතේ ඉන්නේ. ඒ වෙලාවේ ඔබ තුල තව මිනිස්සෙක් කෙරෙහි ස්වභාවිකවම කරුණාව, දයාව, මෛත්‍රිය කියන දේවල්, මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියන දේවල් ඔබ තුල ඇති වෙලා තියෙන්නේ, වැඩෙනවා. ඒක ඔබට අමුතුවෙන් ආයේ භාවනාවක් විදිහට කරන්න අවශ්‍ය නැහැ. ඒ මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියන ස්වභාවය තුල තමයි ඔබ ඉන්නේ. එතකොට ඔබගේ ප්‍රඥාව වැඩෙනකොට වැඩෙනකොට ඔබ පන්සල් එනකොට ඔබ පුටුවට රණ්ඩු වෙන්නේ නැහැ, සීට් එකට රණ්ඩු වෙන්නේ නැහැ. මොකද අනිත් කෙනා කෙරෙහි කරුණාවෙන්, කරුණාව ඔබ තුල වැඩෙනවා, දයාව ඔබ තුල වැඩෙනවා. හැබැයි එහෙම වැඩුණයි කියලා ඔබට සමහර ලාවට තරහ යන දේවල් සිද්ධ වෙනවා. ඒක ස්වභාවිකයි පින්වතුනි. ඒ තුල ඔබ අතරමං වෙන්නේ නැතුව යන තරහ අවදානෙන් ඒ සිතුවීම දිහා හරියට ගුණාට කඹයක් දාලා වගේ හසුරවන්න ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. නැත්තම් ගොඩක් ගුණා කඹේ කඩාගෙන ගියා වගේ ඔබගේ දවස විනාශ කරන්න පුළුවන් ඒ තරහවට. මම ඉස්සර ගොඩාක් තරහ යන කෙනෙක්. මම බොහෝ වෙලාවල් වලදී ඒ අවදානෙන් සිටපු නිසා මට තේරුණා මෙයා තමයි මේ සේරම විගඩම් කරන්නේ. මෙයාට මම හැමතිස්සෙම කඹේ දාලා තියාගන්න ඕනේ කියලා. එතකොට බොහෝ ප්‍රශ්න ගැටළු වලදී තමන්ට තේරෙනවා ඒවා ස්පොන්ටේනියස්ලි ස්වභාවිකවම විසඳිලා යනවා. ඉතින් දැන් ධර්මය අවබෝධ කරගත්තට පස්සේ මගේ මෑණියන් මගෙන් අහනවා ඉස්සර වගේ තරහ යන්නේ නැද්ද කියලා. ස්වභාවිකව තරහ යනවා පින්වතුනි. නමුත් අසාමාන්‍ය විදිහට, අමානුෂික විදිහට එහෙම වෙන්නේ නැහැ. හැබැයි මට පුළුවන් බලෙන් තරහවක් ඇති කරගන්න අවශ්‍ය නම් අව්‍යානස්සිකෙන්, ඒ කියන්නේ මම අවධානයෙන් තමයි එතන ඉන්නේ. අර ගුණා කඹේ කඩාගෙන ගියා වගේ නැහැ. ඉතින් මෙතන වැදගත්ම දේ මං කියුවේ ඒ පැවතීම තුල ඉන්නකොට, ඒ නිශ්චලත්වයේ තුල ඉන්නකොට තමන් අමුතුවෙන් මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියන ඒවා වැඩිම අවශ්‍යයෙන් නැහැ. ඒ තුල තමයි ඔබ ඉන්නේ. ඒ ස්වභාවිකත්වයේ තුල ඔබ මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියන දේවල් තියෙනවා. අනිත්‍ය දුක අනාත්ම වැටෙන ආකාරයෙන් එහෙමයි. දැන් තාත්තා ඉන්නේ මෙතන මේ පන්සලේ. එතකොට තාත්තා ගෙදරින් ඉඳලා මෙතෙන්ට ආව ඒ හැම මොහොතක්ම ගෙවිලා ඉවරයි. ඉවරයි ඉවරයි ඉවරයි. ඒක නැවත ආපසු එන්නේ නැහැ. ඒක අනිත්‍යයට ගියා. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒකයි. එතකොට ඒ වගේ සරල විදියටයි අනිත්‍ය ගන්න ඕනේ. පොතේ තිබුණාට ඒක බාර පැරෑරුම් විදියට ඔබතුමා ගන්න ඕනේ. ඒ මම කිව්ව විදියටම තමයි. ඊට වඩා වෙනසක් අනිත්‍ය තුල නැහැ. දැන් අපි කියමුකෝ මේ ගෙවෙන අවස්ථාව හරිම ප්‍රෙෂස්. ප්‍රෙෂස් කියන්නේ වටිනා අවස්ථාව. වටිනා අවස්ථාව ගෙවිලා යනවා මගේ ජීවිතේ. මං හරීම ආස අවස්ථාවක්. ඒක ගෙවෙන එක මට දුකයි. දුකයි. ඒ දුක මට පවත්ව ගන්න බෑ. මට ඕනේ විදිහට gedara අරගෙන යන්න බෑ. ඒක අනාත්මයි. ආන් ඒ වගේ සරල විදියටයි ගන්නෙ තාත්තා. මොකද ඒ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ටික ඊට වඩා දෙයක් එතන කතා කරන්න නෑ. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒකයි. අපි කොයිතරම් ආසාවෙන් ආදරෙන් වැළඳ ගත්තත් පින්වතුනි මේ සියලු දේ අනිත්‍යයි කිව්වා. ඒක පින්වතුනි තමන් මේ නිශ්චලත්වයේ භාවනාව කරගෙන යනකොට ඒ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ටික චිත්තසංතාණයට ඇතුළු කරනකොට ඔබටම තේරෙනවා මේ මොන විහිළුවක්ද කියලා. ඒ කියන්නේ ගෙවි ගෙවි ගත වෙන ජීවිතය වැඩක්ම නැහැ. ඒ කියන්නේ සිහිනයක් වගේ මේ ලැබුණු උත්තරීතර මනුෂ්‍යත්වයෙන් මම ප්‍රයෝජන ගන්න ඕනේ කියන එක සිතට වැටහෙනවා. එතකොට මේ මනුෂ්‍යත්වයට තමන් හරිම ගරු කරනවා. මේකට ආදරය කරනවා. ඒ කියන්නේ ආදරය කරනවා කියන්නේ පින්වතුනි රැක බලා ගන්නවා. නාන් නැතුව කන් නැතුව දුක් විඳගෙන ලස්සනට අඳින්න නැතුව එහෙම ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ කියපු දහමක් නැතුව මෙයාව බොහොම පරිස්සම් කරගන්නවා. ඒක තමයි මම ඉගෙනගත්ත දහම. දැන් තාත්තා හපු ප්‍රශ්නයට මම සරලව උත්තර දුන්නේ ওই විදිහටම තාත්තා පුරුදු වුණු කරන්න. ඊට එහා දෙයක් ගැඹුරින් ගත්තොත් පැටලෙනවා. එහෙමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගන්න කියලා කියුවාම මේ සමාජයේ වැරදි වැටහීමක් තියෙනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අපේ ජීවිතේ මේට ලං කරගන්න ඕන. එහෙම නැත්නම් ඒක විඳ ගන්න ඕන කියලා. දැන් අපි හිතමු කෙනෙකුට අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ ජීවිතේට. ඒ දැනෙන්නේ නැති කෙනෙක් කරන්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දුක කියමුකෝ අපි. දුක කියන එක දැනෙන මට්ටමට යන්න ඕනද අපි? එහෙම නැත්නම් දුක හොයාගෙන යන්න ඕනද? නෑනේ. දැන් අපි උදාහරණයක් ලෙසක තුවාලයක වේදනාවක් දැන් මට ඇඟේ දැනෙන්නේ නැහැ. නමුත් තුවාලයක වේදනාව මේකයි කියලා පොතක කොයි බහරි ලියලා තිබ්බ නිසා දැන් අපි තුවාලයක වේදනාව ඒක සුව කරගන්න විදිහට ඒක දේශනා කරලා තියෙද්දි දැන් ආයි අපි ගිහිල්ලා තුවාලයක් හදාගෙන වේදනාව විඳලා තුවාලේ සනීප කරගන්න ආයි අවශ්‍යද? එහෙම අවශ්‍ය නැහැ. තමන්ට දැනෙන්නේ නැත්තම් ඒ දේ ආයි ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ. මොකද තමන් මේ මග ගෙවලා ඇවිල්ලා තියෙන්නේ. ඈ දැන් අපාය දුක් කියනවා. එතකොට අපාය දුක් විඳින්නලා තේරුම් ගන්නත් ඔබ අපාය යන්න ඕනද? එහෙම ඕනේ නෑනේ. ඒ නිසා තමන්ට පසු වෙච්ච ගැටලු ටික තමන්ගේ ජීවිතෙන් දුරු වෙච්ච ගැටලු ටික තමන්ට හදන්න දෙයක් නෑ. දැන් අපි ඔබට කියන හොරගම් කිරීමෙන් වළකින්න. දැන් ඉතින් හොරගම් කිරීමෙන් වළකින්න කියන කයි ගැඹුරෙන් අවබෝධ කරන්න යන්න ඕනේ නෑ. මම හොරගම් කරන්නේ එච්චර දැන් ඒක හදන්න දෙයක් නෑ. එතන ඉඳලා මං හදා ගන්න. තව හදා ගන්න අඩුපාඩුකම් සහිත ඒවා මොනවද තියෙන්නේ කියලා අන්න ඒ වගේ දේවල් හොයලා තමන් අත්හරිනවා මිස අර තමන් තුල නැති දේවල් පවා ආයේ ඇති කළා හරි ඒවගෙන හොයලා හරි එහෙම අත්හරින්න යන්න එපා. මේ මොහොතේ තියෙන ප්‍රශ්නෙත් එක්ක තමන්ට දැනෙන ප්‍රශ්නෙත් එක්ක තමන් ඒක ධර්මානුකූල විසඳුමක් අරගන්න වර්තමානයට පැමිණෙන්න. ඒ වර්තමානයේ කියන එක ගොඩාක් ගැඹුරින් පැහැදිලි කරනවා. ඒ වර්තමාන දැන් අපි සාමාන්‍ය ලෞකික ලෝකයේදී තේරුම් ගන්න වර්තමානයක් තියෙනවා. ඒ වර්තමානයේ නිරන්තරයෙන්ම අතීතයට අයිති වෙනවා. අනාගතයට අයිති වෙනවා. අනාගතයෙන් මෙහෙම පැමිණිලා වර්තමානයේ කියන එක්තරා ස්ථානයකින් මෙහෙම අතීතයට ගලා යනවා. ඒ එහෙම එකක් තමයි ඔය ලෝකයේ ඉන්න සාමාන්‍ය මිනිස්සුයා විසින් දන්නේ. නේද? වර්තමානයේ අතීතයට අයිති වෙනවා කියන කාරණේනේ. ඒත් මේ ධර්මයේ කියවෙන්නා වූ වර්තමානය මේ මොහොත එවැනි වූ දෙයක් නොවේ. ඊට වඩා වෙනස් දෙයක්. නොඇලීමෙන් නොගැටීමෙන් යුක්ත වූ අර වෙනස් වීමට ගලා යෑමට හසු නොවන වර්තමානයක් තියෙන්නේ. ඒ නිසා තමයි මේ වර්තමානික අවස්ථාව අතීතයට හා අනාගතයට සම්බන්ධනේ වර්තමානයේ ඇලීම් කියන ස්වභාවය, ගැටීම් කියන ස්වභාවය නැහැ. අන්න ඒ නිසා තමයි වර්තමානික අවස්ථාව සුවදායී අවස්ථාව බවට පත් වෙන්නේ, සැනසිලිදායක අවස්ථාව බවට පත් වෙන්නේ. ඒක ඉලක්කගත කරලා නැහැ. එහි සංඥා ඇති කරගෙන නැහැ. ඒ තුල මමත්වයක්, මමත්වය තමයි තමන්ගේ ඒ ස්ථානය පහු කරගෙන යන්නේ. ඒ මමත්වයක් පිහිටවපු නැති වර්තමානය. එහෙමයි. දැන් සාමාන්‍ය ජනතාවට තියෙන මමත්වයේ තුල පිහිටවපු වර්තමානය. ඒ වර්තමානයේ සෑම විටම අතීතයක් බවට පරිවර්තනය වෙනවා. ඒ වර්තමානයේ නිරන්තරයෙන්ම අනාගතයක් පේනවා. මේ මමත්වය නොපිහිටවපු අවස්ථාවේදී ඒ ගලා යන වර්තමානය අතීතයට හෝ අනාගතයට හෝ වර්තමානයේ ඇලීමකට හෝ සම්බන්ධ නැහැ. ඒකට කියනවා කාලය ඉක්පව්. නේද? කාල තුනයිනේ, අතීත, අනාගත, වර්තමාන. කාල තුන. කාලය ඉක්ම වූ පසු අපිට ලැබෙනවා අකාලික මොහොත. අන්නේ අකාලික මොහොත තමයි බුදුදහමේ ලැබෙන වර්තමානේ. ඒ අකාලික මොහොතේ සිට මේ වර්තමානයේ පවතින දෙයක් දැස බැලුවත්, අනාගතයේ පවතිනර තියෙන දෙයක් දැස බැලුවත්, අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් දැස බැලුවත්, පේන්නේ මෙතන මම නැත, මගේ කියා දෙයක් නැත, පුජ්‍යලයක් නැත, ආත්මයක් නැත, ශෝක දුක්ඛ දෝමනස් වේති කරගන්න දෙයක් නැත. මේ තමයි ස්වභාව ධර්මය. මමද ස්වභාව ධර්මයයි, එයද ස්වභාව ධර්මයයි. මෙතන දෙදෙනෙකු නැත, එක් අයෙකු නැත. එක් අයකින් දෙදෙනෙකු නිර්මාණය වෙන නිසා එක් අයෙක් හෝ දෙදෙනෙකු නැති අර විශ්ව දර්ශනය වාතේන පටන් ගන්න ඕන. බලන්න වර්තමානයේ තියෙන තව තව ගැඹුරු අවස්ථා. එහෙමයි. ඔව්, තව එකතු කරන්න ඕනේ කියන්න. අර පියාණන් වහන්සේ කිව්ව ඒ අනිත්‍ය කොහොමද තවදුරටත් පැහැදිලි කරන්න කිව්ව එකට පොඩ්ඩක් එකතු කරන්න ඕනේ. දැන් මේ වැහැලා ගම් වතුර වලින් විනාශයටපත් වුණා පින්වතුනි. මෙතනින් ඒ කියන්නේ මෝඩ මිනිසුන්ට ස්වභාව ධර්මයේ අවදි වෙන්න පාඩමක් ඉගැන්නවා. මේ සියල්ල පවතිනවා කියලා චිත්ත සන්තානේ දැඩි පෙරේතකමකින් ජීවිතය ගත කරාන මේ සියලු දේ සත්‍යයි, මේවා තියෙනවා කියන සිතුවිලි වලට බුදුන් වහන්සේගේ ධර්මය අනුව සියලු දේ අනිත්‍යයි කියලා ඒ වැස්ස එක වැස්ස රැල්ලෙන් එක වතුර රැල්ලකින් සියලු දේ විනාශ කරගෙන ගියා. ඒක ඔබ දෑස් වලටම දැක්කා. අන්න ඒකයි මේකේ සත්‍ය. ඒ කිසි දෙයක් අපිට පවතිනවා මේ සත්‍යයි කියලා ග්‍රහණයට ගන්න බෑ. එහෙම ගත්තද තමන් විනාශයට පත් වෙනවා. එහෙම පාඩමක් මේ මෙතුමියට උගන්වලා තියෙන ස්වභාව ධර්මයේ නේද? යහදපු ව්‍යාපාරය නැති වෙලා ගියා. එතකොට ඒකෙන් පාඩමක් ඉගෙන ගත්ත ප්‍රඥාව තියෙන නිසා මම හිතන්නේ මේ මෙතුණිය වගේම අනිත් අයත් ඒ වගේ පාඩමක් ඉගෙන ගනීද කියන එක. ඒ නිසා ප්‍රඥාවන්තයන්ට තමයි දුක වෙන්නේ. ප්‍රඥාවන්තයෝ තමයි දුකෙන් නිදහස් වීම හොයන්නේ. ප්‍රඥාවන්තයෝ තමයි දුකෙන් නිදහස් වෙන්නේ. ඒ නිසා ප්‍රඥාවන්ත කෙනෙක් විය යුතුයි. තේ අතර යම් ප්‍රඥාවන්ත පිරිසක් හිටියොත් අවසානයේ තේරෙයි ඇත්තෙන්ම අපිට රැක ගන්න පුළුවන් එකම දේ ධර්මය පමණයි. ධර්මය පමණයි, අනිත් කිසි දෙයක් අපිට රැක ගන්න බෑ. ඒව නිකම් මේ ලෝකයේ තුල අපි ගඩලක් තුල ගඩලක් තියලා සිමෙන්ති තියලා බදාම තියලා උස් කරලා හදනවා විතරයි. මේ ඔක්කොම මේ ලෝකයේම තියෙන දේවල්. ඒවා කිසි වෙලාවක තමන්ගේ කරගන්න බෑ. ඒ නිසා මේ ලෝකේ වටිනාම දේ සද්ධර්මයයි. නොකඩෙන දේ ධර්මයයි. නොමිදෙන දේ ධර්මයයි. නවිනස් වෙන දේ ධර්මයයි. ඊළඟට අපි රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් වහන්සේලා මනින ක්‍රමයක් හදලා තියෙනවා. ඒක රහතන් වහන්සේ නමක් දානෙට වඩම්මගෙන යනවා. එක තැනක වක්කඩක් තියෙනවා. රහතන් වහන්සේගේ මේ දිවස් ඥාණයට පේනවා, මේ මිනිස්සයා හිතනවා මොකද්ද මේ වක්කඩෙන් පැන්නොත් එහෙම මම පිරිකර දෙන්නේ නැහැ හාමුදුරුවන්ට කියලා. හාමුදුරුවෝ දැන් වක්කඩෙන් බහැලා ගියොත් සිවුර තෙමනවා, පැනලා ගියොත් පිරිකර හම්බෙන්නේ නැහැ. ඊළඟට තව වක්කඩක් හම්බ වෙනවා. ඒ වක්කඩේ දිත් හිතනවා මේ වක්කඩත් පැන්නොත් මම එහාඳුරට දාහනේ දෙන්නේ නැහැ. ඒකදී හාමුදුරුව කල්පනා කරලා බහැලා ගියාලෝ. ඊට පස්සේ අහනෝලාරු මිනිස්සු ඔබ වහන්සේ ඉහා වක්කඩෙන් පැනලා මේ වක්කඩෙන් බහැලා ගියේ මොකද කියලා ඇහවලු. එහා වක්කඩේදී මට පිරිකර නැති වුණාලු. මේකෙන් පැනනොත් මට දාඩෙත් නැති වෙනවා කිව්වලු. ඉතින් ඒ නිසා අපි මේ හොයන විදියට අර මහදන් වහන්සේලා අර මවාගත්ත විදියට හොයන්න එපා. අනිත් එක ඔබ තව කෙනෙක් රහත්ද නැද්ද කියලා හොයන්න නෙමෙයි. වැදගත්කම තියෙන්නේ තමන් රහත්ද නැද්ද කියලා හොයන එක විතරමයි. කිසි විටක අනිත් කෙනාව රහත්ද නැද්ද කියලා අපි හොයන්න යන්න උවමනාවක් නැහැ. තමන්ව තමන් සොයා ගන්න එක තමයි. දැන් ඔය තර්ක තියෙනවා, අරය රහත්ද, මෙයා රහත්ද, අරය මොන මාර්ගඵලයේද. දැන් මට මගේ තරුණ කාලේදී මට වැදගත් උනේ මම රහත්ද නැද්ද කියලා අවබෝධ කරගන්න. අවබෝධ කරගත්තට පස්සේ යාට පේනවා මෙයා රහත්, මෙයා මාර්ගඵලලාභී කෙනෙක්, මෙයා මේ අවබෝධයෙන් ඉන්න කෙනෙක් කියලා. දැන් මෙතුමිය මට බොහොම රහතන් වහන්සේ කෙනෙක් කියලා කිව්වා. නමුත් මම එහෙදි කිව්වේ හොම කතාවක් නෙමෙයි. මම රහත් නෑ. ඔව් මම අනාගාමි නෑ. මම සෝවාන් නෑ. සබුදාගාමි නෑ. පුතජන නෙමෙයි කියලා. තේතුමේගේ සන්තෝෂයට ඒක කියන්නේ. ඉතින් මම ඒක බොහොම ආදරෙන් පිළිගන්නවා. නමුත් මම ඔය අර ලේබලේ නන්නේ. ඒ ලේබලේ නැති නිසා වෙන්නේ තේතුමේ මට ඒක ලබා දෙන්නේ. නමුත් මට ඒ ලේබලේ නැ, ලේබලේ ඕනේ නැහැ. ප්‍රයෝජන ගන්න, ගොඩක් ප්‍රයෝජන ගන්න. මේ අවස්ථාවේ අද මේ අවස්ථාවේ මේක ඉවර කරගන්න. මොකද පාරේ ආයි ගම් වතුරක් හම්බෙද්ද නැහැ මගදී. මම විශ්වාස කරනවා ඒක ඉතාම සරල විදියට ඔබ සෑම දිනාටම තේරුම් යන්න ඇති කියලා. සිතුවිලි ගොඩාක් එන වෙලාවට පින්වතුනි ඒ නිශ්චලත්වයට පත් වෙන්න හරීම අමාරුයි. ඒ වෙලාවට භාවනා කරන්න යන්න එපා ඉඳගෙන. ඒ වෙලාවට තමයි ඉරියාපත කරන්න ඕනේ. ඒ කියන්නේ උදැල්ලක් අරන් එක්කෝ ඔබතුමා වත්ත කොටනවා නම්, අතු ගානවා නම්, සයිකලයක් පැදගෙන කඩමණ්ඩියට යනකම් යනවා නම්, ඒ වගේ ක්‍රියාකාරී තත්වයක් ඇති කරගෙන තමයි අර ഘോഷාකාරී ස්වභාවය මර්ධනය කරන්න ඕනේ. ඒකට තමයි බුදුන් වහන්සේ ඉරියාපත භාවනාව කියන එක අපි ප්‍රයෝජනෙට අරගෙන අන්න එතනින් ටැක්ෆුල් වෙන්න ඕනේ. ටැක්ෆුල් කියන්නේ කපටි වෙලා අපි මේ ഘോഷාකාරී ස්වභාවය මර්ධනය කරනවා. දැන් ഘോഷාකාරී ස්වභාවයේ සිටට එනකොට අපේ ස්වභාවයක් තියෙනවා. තව තව ඉඳගෙන භාවනා කරන්න යනවා. මක් කරලවත් කරන්න බෑ. සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. ඉතින් ඒක කරන්න බැරිකොට තමන් ඒක තේරුම් අරගෙන එක්කෝ සින්දුවක් අහන්න, එහෙම නැත්නම් බාල්දිය කරන් නාන්න යන්න. ඒ යන අතරමඟ තමන්ට දකින්න සුන්දරත්වයේ විඳමින් යන්න. මේක හරිම සුන්දර දහමක් පින්වතුනි. මේක බරට ගත්තොත් එම ජීවිතේ කවදාවත් මේ සුන්දරත්වය දකින්න බෑ. එතකොට පුළුවන් නම් යාළුවෙක් එක්ක තේකක් බොන්න ගිහිල්ලා ඒ හැම දෙයක්ම සිහියෙන් කරන්න. ඉරියාපත භාවනාව එතෙන්ට දාන්න. යාළුවා එක්ක කතා කරන එක සිහියෙන් කතා කරන්න. ගොසිප් කතා කරන්නේ නැතුව රටේ තත්ත්වය දැනට ගම් වතුර නම් ඒ ගැන මොකද්ද කරන්න යන්නේ? ඒ ගැන සිහියෙන් කතා කරන්න. ඒ වගේ එක එක අවස්ථා වලදී තමන් සිතුවිලි වැඩිපුර එන එක මර්ධනය කර ගන්න පින්වතුනි. අපි ඒ වගේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕනේ. මම ඒක කළා. මගේ සියලු දෙනා ඉන්නේ ලංකාවේ, මම විතරයි එහෙ ඉන්නේ. ඉතින් මගේ සිතට දැඩිව කලබල අවස්ථා වලදී මම කරන්නේ යාළුවෙක් එක්ක කෝපි එකක් බොන්න යනවා. ඒ ගිහිල්ලා ඒ දවස සුන්දරව ගත කරනවා. ඒ මොහොත. ඊට පස්සේ ගෙදර එනවා. ඊට පස්සේ උයනවා. අතු ගන්න. මල් වලට වතුර දානවා. එදා දවස භාවනාව කරන්නේම නැහැ. එතකොට රාත්‍රිය වෙනකොට මට තේරෙනවා අර දවල් වරුවේ කරදර කරපු සිතුවිලි ഘോഷාව කෝදැන් යා හැංගිලා කියලා. අන්නේ හැංගිච්ච අවස්ථාවල් දිපිවතුනි ටග් ගාලා ප්‍රයෝජන ගන්න ඕනේ. එතකොට ටග් ගාලා ස්වභාවිකත්වයටපත් වෙන්න කකුල තියන්න ඕනේ. එහෙම එහෙම තමයි ඒක වර්ධනය කරගන්නේ. තමන්ගේ සිතුවිලි අඩු ස්වභාවයේ පවතිනකොට ඒ ස්වභාවයෙන් පලා යන්න නැතුව ඒ ස්වභාවයට ඇතුල් වෙන්න හැමතිස්සෙම හැම මොහොතකම බලන්න ඕනේ. එතකොට තමයි ඒ අවකාශය ගොඩ නැගෙන්නේ. ඔබට තේරුණා? ඔව්, බලහත්කාරයෙන් පාලනය කරන්න කීයටවත් බෑ පින්වතුනි. ඒ තරම් ඒක බලවත්. ඒක සසර පුරුද්ද බලවත්. ඒකයි මං කිව්වේ එයා නිදාගත්ත වෙලාවටයි අපි නැගිටින්න ඕනේ. එයාට එතකොට අපි දැනෙන්න අරින්න ඕනේ ඒ සිතුවිලි වලට අපි අවනත වුණා. අද භාවනා කරන්නේ බය වෙන්න එපා. අද මං භාවනා කරන්නේ නැහැ කියන ස්වභාවය එයාට දැනෙච්චකම එයා සතුටු වෙනවා. සතුටු වෙලා එයාම නිින්දට යනවා. ඒ වෙලාවට අපි භාවනා කරන්න ගියෝ සසරෙන් ගැලවෙන්නයි යන්නේ කියලා එයාට දැනුනොත් එම එයා අවි අමෝරාගෙන ඉන්න පටන් ගන්නවා. ඉතින් හරීම ලේසි මේ බුදුන් වහන්සේගේ ධර්මයේ මේ චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන ඒ ක්‍රමයෙන් ඔබට තේරුම් ගන්න, ඔබට නිවන දකින්න, මමත්වේ නැති කර ගන්න. එහෙමයි. දැන් මෙතුමිය බොහෝ ඉංග්‍රීසි පොතපත් පරිහරණය කරන ලෝක දාර්ශනිකයන්ගේ එහෙම පොත් බලද්දී මේ ධර්ම අවබෝධ කර ගැනීම පිණිස ඉවහල් වුණු. එහෙමයි. අපි පොතේ අර එරි අඳිනවනේ නේද? ලයින් කරගන්න ඕනේ. ඒ අන්ලයින් කරපු සුවිශේෂ වැකි කීපයක් මතකයේ තියෙනවා නම් පහක් හයක් හරි වරින් වර මෙන්න මෙහෙම දෙයක් කියවලා තිබුණා මෙතෙන්දී. මේ දෙයින් මම මේ ආකාරයට පිබුදුනා, එහෙම නැත්නම් අවබෝධයක් ලබා ගත්තා වගේ. ඒ වගේ ලෝක දාර්ශනිකයොත් මේ ධර්ම මේ විදියට කියලා තිබු අවස්ථාවල් ටිකක් ඔබතුමිය විශේෂයෙන් අර අන්ඩර්ලයින් කරපු කරුණු එහෙම තියෙනවා නම් මතක් වෙනවා නම් කීපයක් කියන්න බලන්න. කරුණු විශාල වශයෙන් තියෙනවා. මම ඔකෝ මතක නෑ. හාමුදුරුවන්ට මං සූදානම් වෙලා ආවේ නෑ. උන්වහන්සේ බැහැ දකින්නයි පැමිණි. ඉතින් මම කීපයක් කියන්නම්. මේ දාර්ශනික මතය ඉදිරිපත් කරලා තියෙන්නේ එකාට ඔලෙයි කියන දාර්ශනිකයා. එතුමා හැමතිස්සෙම කියපු දෙයක් තමයි නිහඬත්වය ඔබට කතා කරයි. නිශ්චලත්වය stillness speak කියලා. stillness speak කියලා කියන්නේ පින්වතුනි ඒ ප්‍රඥාව අවදි කරන ස්වභාවය, ඔබව අවදි කරන தත්වය ඔබට දැනෙන එක තමයි ඒ stillness speak කියන එකෙන් එතුමා අදහස් කළේ. සමාවෙන්න වටිනා අදහස් ගොඩාක් මා සූදානම් වෙලා ආවේ නෑ. තවත් එකක් මම කියන්නම්. Be empty always කියලා කිව්වා යා. Be empty always කියන්නේ පින්වතුනි, සිතුවිලි වලින් තොරව ස්වභාවිකව පැවතෙන්න කියන එකයි. දැන් මට දැනෙනවා මෙතන ඉන්න සියලු දෙනාම ස්වභාවිකව ඉන්න ස්වභාවයක් මට දැනෙනවා. ඔබ ස්වභාවිකත්වයට පත් වුණාම ඔබට තේරෙනවා ස්වභාවික නැති තැනකට ගියාම මෙතන අය සිහියෙන් නෙමෙයි ඉන්නේ කියන එක ඔබට දැනෙන්න පටන් ගන්නවා. නමුත් මට මේ අවස්ථාවේ මේ කෝල් එකේ මේ සියලු දෙනාම ස්වභාවිකත්වයේ මේ මොහොතේ ඉනවයි කියන එක මට දැනෙනවා. ඉතින් එතුමා කියලා තිනවා BMT කියලා. ඕන තැනකට යනකොට empty වෙලා යන්න පින්වතුනි. ඒ කියන්නේ හිස් වෙලා යන්න. එයා ගැන තරහකින්වත් අමුතු ආදරයකින්වත් ලෝභයකින්වත් එහෙම යන්න එපා. කෙනෙක් මුණ ගැහෙන්න යනවා නම් තැනකට යනවා නම් natural විදිහට ස්වභාවික විදිහට තමන් යන්න. ඔබට තේරෙනවා. එතකොට එදා දවසේ පුදුමාකාර මැජික් දේවල් සිද්ධ වෙනවා කියලා. ඉතින් මට ලෝභයි, ගොඩාක් හොඳ දේවල් තිබුණා. මට හරිම ලෝභයි. ස්වාමීන් වහන්සේ දන්නේ මම එන බවක් ලංකාවට. නැත්තම් මම ගොඩාක් දේවල් අරගෙන ඇවිල්ලා ඔබ සියලු දෙනාට ඒවා ටයිප් කරලා දෙන්න තිබුණා. ඉතින් අනිත් දේ තමයි මට කියන්න ඕනේ. පින්වතුනි, මේ ධර්මය මේ බුද්ධ ආගමේ අයිට විතරක් තියෙන දර්ශනයක් නෙවෙයි. ඒක හොඳින් තේරුම් ගන්න. ඒක ගැඹුරු මනසින් තේරුම් ගත යුතු වැදගත් කාරණාවක්. ඔබ හිතනවා නම් ඔබ සිංහල බුද්ධ ආගම කියලා, ඒක හරීම මෝඩ තීරණයක්. මේ ඔබගේ ෆ්‍රේම් වලට, ඔයාගොල්ලන්ගේ ඒ ෆ්‍රේම් එකට පිටරටක ඉන්න කෙනෙක් මේ දහම අවබෝධ කළොත් ඔබ කියාවි ඒ බුදුන් වහන්සේගේ ධර්මයේ නෙවෙයි කියලා. නමුත් ධර්මතාවයට ඒක සත්‍යයක්. මේ ධර්මතාවය කියන එක පින්වතුනි සිංහල බෞද්ධ වෙන්න ඕනේ නැහැ. ඒක ඕනෑම මනුෂ්‍යත්වයේ නාමයෙන් ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක පැහැදිලිව මතකේ තියාගන්න. මොකද මුස්ලිම් වේවා, කතෝලික වේවා, ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න දැන් නිවන එළියේ තියෙන්නේ. ඒකට හේතුව මේ ඉන්ටර්නෙට් එකේ මේ දාර්ශනිකයන්ගේ මේ කතාවල් යනවා. ඒවා බොහෝ යුරෝපීය රටවල මිනිස්සු අහනවා. එතකොට ඒගොල්ලෝ අපි මෙහි පෙරහැරවල් වල යනකොට පින්වතුනි ඒගොල්ලෝ ගණ්ඩෝණි දේ අල්ලගෙන සසරින් ගොඩ වෙනවා. අන්න ඒක හොඳට තේරුම් ගන්න. දාර්ශනික පොතපත කියවන්න. ඒ සැනසීමට මග කියන එකාටෝලේ මහත්තයාගේ පොත මේ සරසවි මුද්‍රණාලයෙන් ගන්න පුළුවන්. ඒක කියවන්න කියලා මං තදින්ම ඔයගලන්ට කියනවා. එතකොට ඔය මම අද කතා කරපු තැන මොකක්ද? ඒ කතා කරපු ස්ථානයේ මේ අපේ ගෞරවනීය සාමින් වහන්සේ උගන්වන ඒ තැන මොකක්ද කියලා ඒ පොතේ පැහැදිලිවම කියලා තියෙනවා. සැනසීමට මග. සැනසීමට මග. ඒක ඕස්ට්‍රේලියාවේ සයන්ටිස්ට් කෙනෙක් ලිව්වේ. එතුමියගේ පොත මම පරිහරණය කරා ඉංග්‍රීසි වලින්. Power of Now කියලා ඉංග්‍රීසි වලින් ඒ පොතට කිව්වේ. දෙකම පරිහරණය කළා, ඉංග්‍රීසි සහ සිංහල. ඒකේ කිසිම වෙනසක් නැතුව ඉංග්‍රීසි පොත ඒ විදිහටම එතුමිය ලියන්න දක්ෂ වෙලා තියෙනවා, හරීම දක්ෂ වෙලා තියෙනවා. ඒ නිසා ඒ පොතෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. ඒක මට බයිබලයක් වගේ ළඟ තිබුණා පින්වතුනි. හැම මොහොතකම මං කොහේ ගියත් ඒ පොත මගේ බෑග් එකේ තිබුණා. මොකද ඒකෙන් උගන්වනවා තමන් කොහොමද මේ වර්තමානයට පත් වෙන්නේ, වර්තමානයේ තුල කොහොමද ඒ පවතින්නේ කියන එකේ පොතින් පෙන්නනවා. එතකොට ඔබ සියලු දෙනා මේ හාමුදුරුවන්ගේ මේ භාවනා වැඩමුළු වලට එනකොට ඔබ හොඳට පුරුදු පුහුණු කරලා ඉන්නේ, සිත පුරුදු පුහුණු කරලා. එක්තරා කාලයක් තිස්සේ සිත පුරුදු පුහුණු කරලා ඉන්නේ. එතකොට හරි ලේසි මේක දකින්න. පින්වතුනි, මේ බුද්ධ ආගම කියන්නේ මරණකල් සිල් ගන්න එකක් නෙවෙයි. ඒක මම දැනගත්තේ ඇත්තටම මේක ඉගෙන ගත්තට පස්සේ. මං හිතන් හිටියා දෙයනේ මරණකල් සිල් ගන්න ඕනේ, මරණකල් පන්සල් යන්න ඕනේ, මරණකල් දාන දෙන්න ඕනේ කියලා. එහෙම එකක් නෙමෙයි මේ බුද්ධ දර්ශනය. එක්තරා කාලෙක මේ ප්‍රතිපදාවක ගිහිල්ලා මේ දර්ශනය දැක්කට පස්සේ ඒ තුල සුන්දරව ජීවිතය දිගහැරෙන එක අත්විඳින්න යනවා ඊට පස්සේ. දාන දෙ මම දැනටත් දානි දෙනවා පන්සලේ හාමුදුරුවන්ට. නමුත් ඒවා දෙන්නේ අර කලින් වගේ අනවබෝධයෙන් නෙමෙයි. අවබෝධයෙන් අම්මා එක පන්සල් යනවා, අක්කා එක ඒ කටයුතු කරනවා. එතකොට තමන් සතුටින් තමයි පින්වතුනි ජීවිතේ දිගහැරෙන්නේ. දැන් ඔය සියලු දෙනා ධර්මය අවබෝධ කළේ නැත්තම් ඉන්නේ සතුටින් නෙවෙයි, දුකින්. මේක දුකින් නිදහස් වෙන මාර්ගය පින්වතුනි. ඒකායන මාර්ගය, එකම මාර්ගය. අන්න ඒකයි. අවබෝධ කරගත්ත පුද්ගලෙක් ගහක් දිහා බලනකොට ඒ ගහ දකින්නේ අවබෝධ කරගත්ත පුද්ගලෙක් කොහොමද කියලාද තාත්තා අහන්නේ. ඔව්, අවබෝධ කරගත්ත පුද්ගලෙක් අවබෝධ කරගත්තේ නැති කාලයක ගහ දැක්ක විදිහට වඩා වෙනස් විදිහකට තමයි අවබෝධ කරගත්ත කෙනෙක් ගහ දකින්නේ. ගහයි දැන් මම ගහ දකිනකොට මට තේරෙනවා ඒ ගහේ පුදුමාකාර සුන්දරත්වයක් තියෙනවා. මා වගේම ඒ ගහත් ස්වභාවිකයි කියලා එක මට දැනෙනවා. එයයි මායි අතර කිසි වෙනසක් නැහැයි කියන ස්වභාවයක් දැනෙනවා. ඒක තමයි ආબોධ කරගත්ත කෙනෙක්ගේ ස්වභාවය. දැන් ආબોධ කරගත්තේ නැති කෙනෙකුට හැමතිස්සෙම ද්විත්වයක් තියෙනවා. ඩුවැලිටි එකක් තියෙනවා. ගහයි මමයි කියලා මාජින් එකක් දුරක් හදනවා. එහෙම එකක් මට නැහැ. දැන් මෙතන ගත්තොත් ඔබ එක එක රැකියාවල් වල ඉන්න පුළුවන්, ලොකු ලොකු තානාන්තරවල ඉන්න පුළුවන්. ඒක මට අයිති දෙයක් නෙවෙයි. මම ඔබ සියලු දෙනා එකක්සේ තමයි මට දැනෙන්නේ. හරියට හරි. ඒ දැන් ඉන්ද්‍රියන් පංචේන්ද්‍රියන් තුලින් මේ පින්වතුනි මේ ලෝකය හැදෙන්නේ. මේ ලෝකේ කියන එක හැදෙන්නේ පංචේන්ද්‍රියන් වලින්. මේ පංචේන්ද්‍රියන් නැති ස්වභාවයට පත් වුණාම තමයි ස්වභාවිකත්වය කියලා කියන්නේ. අන්න ඒ ස්වභාවය තමන් අත්දැකීමෙන් අත්දකින්න ඕනේ. තේරුණාද? ඒ ස්වභාවයට පත් වෙන්න ඕනේ. ඒ දැන් අපේ හාමුදුරුවෝක දැන් ටිකකට කලින් විස්තර කරා අකාලිකයි කියලා, අකාලික ස්වභාවයක් කියලා. ඒ අකාලික ස්වභාවය ඔබ හැමතිස්සෙම අත්විඳිනකොට ඔබට තේරෙනවා එතන පංචේන්ද්‍රියක් නැහැ. දැක්කා විතරයි, ඇහුණා විතරයි. එතන පංචේන්ද්‍රියක් වැඩ කරන්නේ නැහැ. එතන මොකුත් නැහැ. අවකාශයක්, එම්ටි එකක් තියෙන, එම්ටිනස්, නතින් කියලා තේරෙනවා. මොකුත් නැහැ එතන. පංචේන්ද්‍රියක් ගොඩ නැගෙන්නේ නැහැ එතන. අකාලිකයි. පංචේන්ද්‍රියක් ගොඩ නැගෙන්නේ නැති ස්වභාවයක්. පංචේන්ද්‍රියන්නේ සසර ගෙනියන්නේ පිහතුනේ. සසර බඳින්නේ පංචේන්ද්‍රියෙන්. එහෙමයි. පෙරලියක් තියෙනවා. දායක වෙනවා. හරියට හරි. ඔව්. හරියට හරි. ඒ ස්වභාවය බැහැරකරන තමයි පින්වතුනි මේ දඟලන්නේ. අපි උත්සාහ කරන්නේ ආරියට හරි. ස්වභාවිකවම දමණී වෙනවා. ස්වභාවිකම සබ්සයිස් වෙනවා. ඒ සිතුවිලි නැගී නැගී බුරබුරා නැගෙන ප්‍රමාණය ස්වභාවිකවම දමණී වෙනවා. කුලප් වෙනවා. හරියට හරි. දැන් පින්වතුනි මේ මාර්ගයේ මේක හරියටම දකින්න ඕන නම් මං විශේෂයෙන් පුරුදු පුහුණු කර ඒවා වගේක් තියෙනවා මං ඒවා කියන්නම්. ඒ තමයි මම ඔය චිත්‍රපටි බලනේවා, ඊළඟට ටීවී බලනේවා, අනවශ්‍ය සින්දු අහනේවා, ඒවා නතර කළා. ඒ කියන්නේ ඔබගේ වචනයෙන් කිව්වොත් ඔබ යම්කිසි ප්‍රතිපදාවක සීලයක පිහිටනවා. ඒ වගේ යම්කිසි සංවර ජීවිතයක් ගත කරන්න ඕනේ. ඕනවට වඩා පාටි දාගෙන පාටි වලට ගිහිල්ලා ඒ වගේ මම කීයටවත් කළේ නැහැ. බොහොම නිෂ්කලංක නිහඬ ජීවිතයක් තමයි ගත කරේ. ඒක මගේ ආශ්‍රය කරන යාළුව හරිම ආස වුණා මගේ ගෙදර එන්න. මොකද ඒගොල්ලන්ට ආවහම ඉන්න ආසයි. මොකද මගේ නැහැ පාටි, චිත්‍රපටි බැලෙලි ඒවා මොකක්වත් නැහැ. ඒක අතිශයින්ම අවශ්‍යයි. ওই නවකතා පොත් කියවිලි ඒවා මොකක්වත් නැහැ. මොකද මේ දහම ගෞරවණීය විදිහට යන ගමනක්. ඒ ගමනට මම පේ වෙන්න ඕනේ. ඒ පේවීමක් තමයි මම සිද්ධ කළේ පින්වතුනි 2013 ඉඳලා. 2013 ඉඳලා මම පේ වුණා. මට නෑ ස්වභාවයෙන්ම මේ දේවල් ගිලිහිලා ගියා. ඒ පාටි දැමිලි අනවශ්‍ය විදිහට එක් රැස්වීම ඒවා හරියට උපරිම වශයෙන් තියෙන රටක් ඕස්ට්‍රේලියාව, ඕනෑම යුරෝප රටක්. නමුත් මම ස්වභාවයෙන්ම නිහඬ ජීවිතයක් ගත කරන්න පුරුදු වුණා. ඒක අතිශයින්ම වැදගත් මේ මාර්ගයේ යනකොට. මේ මාර්ගයේ මොකද එතනදී මනස තමන් බොහෝම නිහඬතාවයට පත් කරන ගමනක්. ඒ ගමන ඒ වගේ නිහඬ වුණේ නැත්නම් තමන්ගේ ජීවන රටාව කියටවත් මේක දකින්න බෑ. ඒක බොහොම කලබගෑනියක් වෙනවා. ඉතින් ඒක අතිශයින්ම වැදගත්. යාළු මිත්‍රයෝ ඉන්නවනම් කල්‍යාණ මිත්‍රයෝ විතරයි මම තියාගත්තේ. අනවශ්‍ය අය කිසි කෙනෙක් ආශ්‍රය කළේ නැහැ. ඉතින් අන්න එහෙම ඒක එතෙන්ට යනකම් ඒ වගේ දැඩි ප්‍රතිපත්තිවල මම පිහිටියා. ඒ වගේ තමන් බුද්ධිය පාවිච්චි කරලා ඒ වගේ දැඩි ප්‍රතිපත්තිවල ඉන්න ඕනේ. මම සිල් ගත්තා ඔය සිල් දෙනාම වගේ. අන්තිම වෙනකම්ම සිල් ගන්න ගියා. ඒ දාන සීල භාවනා කියන ඒ මගේ භාවනාව සයිලන්ට් මෙඩිටේෂන් එක, ඒ නිහඬතාවයට යන භාවනාව, ඒවා මම කරා පින්වතුනි. නමුත් මෙතන විශේෂයෙන්ම දැනගන්න ඕනේ ජීවිතය නිහඬ වෙන්න ඕනේ, සරල වෙන්න ඕනේ. ඒක තමයි මේකේ වැදගත්ම ටික. අවසන් කරන්න කලින් ඔබ මොකක්ද? ඔව්. කොහොමද කියලා? ඔව්. හරිම ලේසි. ඉන්ද්‍රියන් හයෙන් අරමුණු ගන්න නැතුව කොහොමද ස්වභාවික ජීවිතේ වැඩ කරන්නේ කියලා. එහෙම නෙමෙයි ඒක එන්න ඕනේ. ඒක අර ඉරියාපත භාවනා කරන වෙලාවට, ඒ කියන්නේ අපි කියමුකෝ තේකක් හදනවා කියලා. තේකක් හදන වෙලාවට දැන් තාත්තා වතුර කේතලේ පුරවලා ලිපේ තියනවා. එතකොට අපි ඉන්ද්‍රියන් වලින් වැඩ ගන්නවා. ඒක සිහියෙන් කරන්න ඕනේ. මෙන්න මං වතුර කේතලේට පුරවනවා දැන්. මං ලිපෙන් තිබ්බා. ගින්දර දානවා. ඒ හැම ඉරියක්ව කරනකොට පින්වතුනි එතන තියෙන පොඩි රහසක්. ඒ රහස තමයි slowly එක කරන්න. ඒ කියන්නේ හිමින් කරන්න ඕනේ. කඩි මොඩියේ කළොත් මායя හරීම ආසයි. ඒක හරීම ආසයි මායя එකට. mind mindfully slowly ekata increasing kiyanne ekeni taman honda avadane sihien wathura daannone ketaleeta eka lipen tiyannone ewa hama deyakma bhavanawak wage himin karannone kadimudiyak netho ekai man kiwwe kalin mage jeevithaye bohoma sarala una ewa ඒ දේවල් ජීවිතේට ඇතුල් කරගන්න ඕනේ එම්බෝස් කරගන්න ඕනේ නැත්නම් ඒ කලබ ගැනීම දේවල් කරන්න ගියොත් ඒක භාවනාවක් වෙන්නේ නැහැ. අර පංච ඉන්ද්‍රියන් නැතුව කොහොමද කරන්න කියලා තේරුම් ගන්න බැරුව යනවා. ඒතකොට තාත්තට තේරෙනවා මෙතන මේ ක්‍රියාව සිද්ධ වෙනවා. අවදානින් මේ ක්‍රියාව සිද්ධ වෙනවායි කියන එක. තාත එතන කොහොමත් පුද්ගලත්වයෙන් තොරයි. මොකද සිහිය පවත්වන තැන හාමුදුරුව කිව්වා එතන මමත්වයක් නැහැ කියලා. මමත්වයක් බඳින්න විදියක් මමයා කියන ස්වභාවයක් එතන ගොඩ නැගෙන්නේ නැහැ. අකාලිකයි එතන. තමන් හරීම ස්වභාවිකත්වයේ තමයි එතන පවතින්නේ. එහෙම හරියට හරි. ඔව්. දැන් පින්වතුනි මේ වචන තියෙනවනේ කායානුපස්සනා ඉරියාපත කියන ඒවා බොහොම බුද්ධිමත්ව ගන්න ඕනේ. මේවා මේ වචන බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වට තමන්ගේ බුද්ධියට තේරෙන්න ඕනේ මේ ඔක්කොම සමහර වෙලාවට එකම ස්වභාවයෙන් තමයි තියෙන්නේ. මේවා එකින් එක වෙන් කරන්න ගිය තැන තමන් අමාරුවේ වැටෙනවා. කායානුපස්සනා කිව්වත් ඉරියාපත කිව්වත් ඒ දෙකම එකයි. තේරුණාද මෑණියන්ට? ඒ කියන්නේ තමන් කායගත සති කියලා වඩන්නේ නේද? මම ඒ භාවනාව කරලා නැහැ. නමුත් මං හිතනවා ඒකයි කියලා. ඔව්. දැන් ඔබතුමී කායගත සති වඩලා තියෙන්නේ නේද? සීයෙන් වතුරනා හරි. ඔව් සීයෙන් තමයි කරන්නේ. ඒ කියන්නේ තමන් කරන ක්‍රියාවට අවධානය දාලා පිටිපස්සේ ක්‍රියාව ඉස්සරහින් යන පිටිපස්සෙන් අවධානය දාගෙන ඒකට කියනවා තමන් හොඳ පැවතීමෙන් ඒක කරනවා කියලා. ප්‍රසන්ට් එකෙන් you doing ප්‍රසන්ට් එකෙන් ඒක හිත කොහෙවත් යන්නේ නැහැ. හිත කොහෙවත් යන්නේ නැහැ මේ වෙලාවට. ඉතින් මේක උයන වෙලාවට මේ කාලේ බුදුරජාණන් වහන්සේ තව වැදගත් දෙයක් කියනෝනේ පින්වතුනි. හිස ගිනි ගත්තාස්සේ මේක අවබෝධ කරන්න කිව්වා. ඒක පින්වතුනි කිව්වේ ඒක ලේසි වැඩක් නෙවෙයි. මොකද මේ කාලය කියන එක, ඒ කියන්නේ අපේ ජීවිතයේ ගෙවි ගෙවි යනවනේ මොහොතින් මොහොත. එතකොට ඔබගේ වටිනා ජීවිතයේ ගෙවි ගෙවි යන එක 80ෙන් ගෙවුනොත් මොකද වෙන්නේ? 80ෙන් ගෙවුනොත් එම හදාගත්ත ලෝකෙකට යන්න වෙනවා. අපාය හෝ වේවා, දිව්‍ය ලෝක හෝ වේවා, නිවන දකින්න නැතුව යන්න වෙනවා. අන්න ඒකයි දැන් ඔබ මේක දැක්කේ නැතත් සිහියෙන් ගත කරොත්, මෙතන මට ඔබට ඒක අවධානයෙන් කියන්න ඕනේ. සිහියෙන් ඒ කරන දේ සිහියෙන් ගත කරලා මේ වර්තමානයේ තුල ජීවත් වෙන එක පුරුදු පුහුණු කරොත් ඔබ මැරෙන මොහොතදී ඒක ගරුක කර්මයක් විදිහට ඔබට එනවා. ගරුක කර්මයක් විදිහට ඔබ වැඩිපුරම බහුලව පුරුදු කරලා තියෙන්නේ සිහියෙන් ඉඳ. අසිහියෙන් ඉන්න නෙමෙයි. ඒතකොට ගරුක කර්මයක් විදිහට ඔබට ඇවිල්ලා ඔබට ඒ වෙලාවේ ධර්මයේ දකිමු. ඒ මරණ මොහොතේදී. ඉතින් ඒ නිසා නිවනට හදිසි වෙන දෙයක් නැහැ. නිවන වඩන්න ඕනේ ප්‍රධානම දේ තමයි මේ සිහිය පුරුදු කරන එක, සතිය පුරුදු කරන එක, වර්තමානයේ ජීවත් වෙන එක. ඒක තමයි පින්වතුනි එකම දේ මේ ඔබ සීල දෙනාට මට පුරුදු පුහුණු කරන්න කියලා අවධානයෙන් කියන්නේ ඒක තමයි. ඒ සිහිය පුරුදු කරන්න තමාතුලේ අවකාශයේ ගොඩ නැගිලා ඊට පස්සේ තමන් ධම්මානුපස්සනාව ඒක වඩන්න තමන්ට ස්වභාවයෙන්ම තමන්ට හැකි වෙනවා. එක මහත්මයෙක් දවසක් ඇමරිකාවේ ඉඳලා ආපු මේ එක කොළු ගැටේකට තියාට හිතේ ඇහි මිනිස්සු හැමෝටම ආකාරයක්ක් තියෙනවා වගේ මෙහි මිනිස්සු ඔක්කොටමත් කාර්යයක් ඇති කියලා වගේ හැඟීමක් තියෙන්නේ නැති. එයාට කියනවා මල්ලිකාරක මෙහෙමයි හොදන්නේ, කාර් එක මෙන්න මෙහෙමයි කාපට් ගසන්නේ, කාර් එක මෙහෙමයි ඩ්‍රයිවින් කරන්න කියලා ඔකෝම උගන්වනවා. කන්නකොට අර කොල්ල අහගෙන අහගෙන අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා කියනවා සර් මට කාර් එකක් නැහැ නේ කියලා. ඉතින් ඒ වගේ අපි සිහියෙන් ඉන්න කියලා. වර්තමානයේ ඉන්න කියලා. ස්වභාව ධර්මයක ඉන්න කියලා. අනේ මට ඒ අවබෝධය තාම නැහැ නේ කියන්නත් ඉඳ තියෙනවා අවබෝධය නැති කෙනා. එනිසා අපි මේ මොකද්ද මේ කතා කරන ආර්ය ශ්‍රාවකයාගේ සිහිය? මොකද්ද මේ ආර්ය ධර්මයේ තියෙන වර්තමානය? ඈ මොනවා මොකද්ද මේ කියන කාරණේ පිළිබඳවත් අපි අවබෝධ කරගන්න ඕන. එහෙම නැතුව ඔබ ඉන්න තැන ඉඳගෙන ආ මේක තමයි මේ කිව්වේ, මේ මම ඉන්න සිහියටම තමයි ආ සිහිය කියන්නේ කියලා තේරුම් ගත්තොත් මේ ආර්ය ධර්මයේ අවබෝධාත්මක සිහිය සහ අනවබෝධාත්මක සිහිය අතර දේවල් මනාකොට වැටහෙන්නේ නැද? සම්මා සතියට එන්න ඕන. සම්මා සතියෙන් ඉන්න එකයි මේ කතා කරන්නේ. දැන් අපි හිතමු මේ සිහිය කියන එක හරි පුදුමයිනේ, එකක බැඳුනහම ඒ බැඳීමත් එක්ක තමයි ඒ සිහිය ආමන්ත්‍රණය කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු ආනාපාන සති. එතකොට ආස්වාස ප්‍රාස්වාස කිරීමේ සිහිය කියන එක තමයි එතන නම්ුනේ. ඊළඟට එනවා කායගත සතිය. දැන් බලන්න කය පිළිබඳව සිහිය ඇති කරන බඳුණු සිහියක් කියලා එතන මේ වචනේ සැකසෙනවා. ඒ වගේ මේ සිහියේ තියෙන ප්‍රබාසර සිහියක්. ඒ කියන්නේ බඳුනේ නැති සිහියක් තියෙනවා, නොඇලුණු සිහියක් තියෙනවා, ගැටුණු සිහියක් තියෙනවා. මමත්වයේ ඉක්මවාලු සම්මා සතියක් තියෙනවා. අන්නේ සම්මා සතිය තමයි සානසීලී සුවදායි සැපදායි බවට පත් වෙන්නේ. අන්න එතෙන්ට ඒ සිහිය පුරුදු කරන්න තමයි ධර්මයේ අවබෝධය ඇතුව පුරුදු කරන්නට ඕන. ඉන්ද්‍රයන්ගේ නොඇලීමෙන් වැඩ කරන්නේ කොහොමද කියලා අහුවා. දැන් බලන්න අපිට පුළුවන්කම තියෙනවා බැංකුවට ගිහිල්ලා මුදල් ටිකක් අරන් එන්න. අපි හිතමු 1 මිලියන් අරන් එනවා කියලා. තමන්ගේ සල්ලි කොලේ පුරවලා දීලා සල්ලි අරන් එනවා එළියට. පොලිසියෙන් අල්ලනවද? කවුරු හරි මාර්ග බාධකයක් එමුකුත් දාන්න නැහැ, හොරු පැන්න නැති වුණොත්. නමුත් ඒක නිවැරදි දෙයක් නේද? හැබැයි කෙනෙක් ගිහිල්ලා සීපුව වඩලා සල්ලි අරන් එනවා. එතකොට මොකද වෙන්නේ? ඊහාගේ බිය, සැක, සංකා සහ වෙඩි කන්න පුළුවන්. දැන් බලන්න නොඇලීමේ ගුණය තමයි සාධාරණ ක්‍රමයට එයා පැවතීම. ඇලීමේ ගුණෙහි තියෙන ඉන්ද්‍රිය බද්ධෙහි ගුණයේ ස්වභාවය මොකන්ද? අර සීපු කඩලා සල්ලි අරන් එනවා වගේ මිනිස්සේ. එතකොට බැලූ බැල්මට පේනවා එක්කෙනෙක් එනවා මුදල් අරන්, ප්‍රශ්නයක් නැහැ. තව එක්කෙනෙක් එනවා මුදල් අරන් එළියට, එයාට වෙඩි තියෙනවා. ඒ නිසා ඔබ යමක් වෙඩිකක් නැති වෙන විදිහට අරගෙන එන්න ඕනේ. අන්න එතන තමයි නොඇලීමෙන් සහ නොගැටීමෙන් පවතිම කියන කාරණය. ඔක ගැන ටිකක් ගැඹුරෙන් හිතන්න. ඉතින් මෙතුමේගේ අපි දේශනෙට අහුම්කන් දෙන්නේ හිටිය ඉතාම සෞම්‍ය විදිහට. තේරුම් බලන්න මේ දේශනය පුරාවට අහගෙන ඉඳලා ලෝභය, ద్వේෂය, මෝහය එය දුරු කරන විදියට, ඒවයින් තොරව එතුමේ බොහොම සෞම්‍යව ගලාගෙන යන විදියට දේශනා කරා. අපි වෙන දේශනාවල් අහන්න ගියා නම් නේද? අපිට බලෙන් ඔබ ඕන දේවල් තියෙනවා පිළිගන්න කියලා මේවා තර්ජනය කරනවා. පිළිගත්තේ නැති වුණොත් මේමයි මෙහෙමයි කියන ආගම්වල පවා ඒ මොකවත්ම නැහැ. ඒ තරම් විසල, ඒ තරම් මේ පවන් රොදක්සේ වලාකුලක්සේ පාවී යන නිදහස් දර්ශනයක්. මේක තියෙන්නේ පණ්ඩිත වේදනීය එහෙම නැත්තම් නුවණැති අයට පමණයි. මේක අසද්ධර්මයේහි ඉන්න පිරිසකට මේක ගැලපෙන්නේ නැහැ. මේක සද්ධර්මයේ ඉන්න අයට පමණයි. ඒ නිසා අසද්ධර්මයේ ඉන්න අය මේ දහම නොපිළිගනිත්වා, සද්ධර්මයේ ඉන්න අයම මේ දහම පිළිපදිත්වා පිළිගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මම අවසානයේ කැමති ඇතුමේර බොහොම ස්තුතිවන්ත වෙනවා, බොහොම පින් දෙනවා කරපු වැඩ සටහනට. ඒ වගේම එතුමිය පිළිබඳව විස්තරයක් කියන්න පුළුවන් නම් දැනගන්න කැමති කෙනෙකුට Tamanට ගැටලුවක් නොවන තරමට ඕනම් ඔබතුමිය ගැන හැඳින්වීමක් කරන්න පුළුවන්. සමිනාස් මට ඔව් ඔබතුමිය ගැන හැඳින්වීමක් කරන්න. මම නම සංජී අතුරුගිරිය, ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් වල පදිංචි, දැනට අවුරුදු 20ක් ඕස්ට්‍රේලියාවේ පදිංචි. මේ පැමිණ හිටින්නේ මගේ මෑණියන්, ඇය ගුරුතුමියක්, මේ මගේ සහෝදරිය, එකම සහෝදරිය, ඇය ගෘහ නිර්මාණ ශිල්පිනියක්. මට තව සහෝදරයෙක් ඉන්නවා, ඔහුගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. මේ සියලු දෙනාම ඉන්නේ ලංකාවේ, මම විතරයි ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඉතින් මගේ මේ ගෞරවනීය ඇමිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උන්වහන්සේට බුදුබවම ලැබෙනවා. මේ සද්ධර්මය ඕස්ට්‍රේලියාව වගේ රටකට ඇවිල්ලා අපිව මේ සමාධිත්වයටපත් කරාට. ඉතින් ඔබ සියලු දෙනාටද මේ ස්වාමීන් වහන්සේ සමග ඒ ධර්මයේ තවදුරටත් ධර්ම මාර්ගයේ ගිහිල්ලා හැකි ඉක්මනින්ම මේ දුක්ඛම් කටළු සහගත මේ සසරින් ගැලවෙන්න, මේ මමත්වේ හඳුරගන්න ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට වන්දනා කරනවා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි.